2013 වසරේ 4 වෙනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. හොඳින් කරුණු කාරණා ශ්‍රවණය කිරීම, හොඳින් කරුණු කාරණා තේරුම් ගැනීම, හොඳින් කරුණු කාරණා විමර්ශනය කිරීම කියන මෙන්න මේ කරුණු තියෙනවා නම් තමයි සුනාත ධාරේත චරාත ධම්මේ කියන එකේ අදහස. ඒක ඔබ ළඟ සිද්ධ වෙන්න ඕන දෙයක්. මේ කරුණ තුන මම දන්නවයි කියලා ඉඳලා වැඩක් නැහැ. මං තුල සිද්ධ වෙන්න ඕන. මොකද්ද සිද්ධ වෙන්න ඕන? ඒ නිසා තේරුම් ගන්න ඕන කියන අදහස තියෙන්න ඕන. ඒක දැනුවත් වෙලා ඉඳලාමදී තමන් තුළ ක්‍රියාවලියක් හැටියට සිද්ධ වෙන්න ඕන. මොකද්ද? හොඳින්ම ශ්‍රවණය කරනවා, හොඳින් කරුණු තේරුම් ගන්නවා. හොඳින් ශ්‍රවණය වුණාටමදී සමහර අයට තේරුම් ගන්න හැකියාව නැත්තම් තේරුම් ගත්තත් මදී. ඒ කාරණේ තේරුම් ගන්නව පමණයි සමහර අය. ඊළඟට ඒ කාරණේ ඔස්සේ තව ගමනක් යන්න තියෙනවා. ඒ තමයි විමර්ශනය කරන්න ඕන. ඊට පස්සේ ඒ ක්‍රියාවලියට තව තීරණේ වෙන්න ඕන වේගයෙන්. මෙන්න මේ ක්‍රියාවලියන් තුන සිදු වෙන කෙනාට කියනවා ධාර්ෂණිකේ. එයා හෙන් ලෝකෙ දෙයක් දැක්කත් ওই විදිහට ක්‍රියා කරනවා. කනට යමක් ඇහුණත් ওই විදිහට ක්‍රියා කරනවා. හිතට යමක් දැනුණත් ওই විදිහට ක්‍රියා කරනවා. හිතේ ඇති වෙන දේ හොඳට විඳලා තේරුම් ගන්නවා. ඒ තේරුම් අරගෙන එහි තියෙන ස්වභාවය විමසුන්නුවනේ බලනවා. උදාහරණයක් වශයෙන් මට තරහ ආවා, ඒක දකිනවා. මට තරහක් ආවා කියලා තේරුම් ගන්නවා. ඊට පස්සේ ඇයි මට තරහයි මට හේතුව? මං තරහ නොවන මට්ටමට මේ මනස හදන්න ක්‍රියා කරන්න ඕන. කොහොමද? කොයි විදියටද මං හැඩගස්ව ගන්න ඕන කියලා ඊළඟට යාට විමසුන් බුද්ධයක් ඇති වෙනවා. විමසුන් බුද්ධිය තුළින් ප්‍රතිඵල අපිට ඉස්සරහට ලැබෙනවා. හොඳයි, අපේ දේශනාවත් අපි විමසුන් බුද්ධියට උපකාරක වෙන විදියට පින්නතුන්ව දේශනා කරන්න. ලෝතර බුදුරජාණන් වහන්සේ මීට 2600 වසරකට පෙර ඒ බෝමැඩ මුලදී අවබෝධ කරගත්ත ධර්මය ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර ධර්මය ඔබ දන්නවද? ලෝකෝත්තර ධර්මයේ තියෙන රසය ඔබ දන්නවද? ලෝකෝත්තර ධර්මයේ තියෙන ස්වභාවය ඔබ දන්නවද? නැහැ. ඔබ දන්නේ ලෞකික ධර්මවල තියෙන රසය, ලෞකික ධර්මවල තියෙන ස්වභාවය, ලෞකික ධර්මවල තියෙන ලක්ෂණ තමයි ඔබ දන්නේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනවා මෙන්න මේවයි තියෙනවා ලක්ෂණ තමයි දන්නේ. ඒකට කියනවා අපිට ලෝකීය ඥානය කියලා කියනවා. ලෝකීය ඥානය කියන එක තමයි ලෞකික කියලා බවට තවත් කැටි වෙලා හැදෙන්නේ. ඉතින් පින්නතුනි ඒ ලෝකෝත්තර ධර්මයේ ස්පර්ශ කළා බුදුහාමුදුරුවෝ. මොකද්ද ලෝකය? බඹයක් ශරීරය පමණ ශරීරය තුල තිබෙන සියල්ල. බඹයක් පමණ ශරීරය තුල තියෙන සියල්ලද කියනෝ එක ලෝකයක්. ඇත්තෙම එහෙමනේ. අපි එකිනෙකාට වෙන්ව සිටින්නේ. අපි එක එක ලෝක, අපි එක එක ලෝකවල ජීවත් වෙන්නේ. දැන් මේ මහා පෘථුවියටත් ලෝකයක් කියනවා. ග්‍රහ ලෝකයකටත් අපි ලෝකයක් කියනවා. මොකද ඒක ලෝකයක් කියන්නේ ඒක වෙනම වස්තුවක් බවට පත් වුණාට පස්සේ ඒකට අපි කියනවා ලෝකය කියලා. සමූහයකට නෙමෙයි කියන්නේ. ඒකීය වෙන් වූ ධර්මතාවයකට අපි කියනවා ලෝකයක් කියලා. අපේ මේ මනුස්ස ජීවිතය ඒකීය වෙන් වූ ධර්මතාවයක් අපි කරගෙන ජීවත් වෙනවා. මනසින් වෙන් වූ ලෝකයක් කරගෙන ජීවත් වෙනවා. නැත්තුව මේ මහා පෘථුවියෙන් වෙන් වෙලා සබදාහමෙන් වෙන් වෙලා කෙනෙකුට ජීවත් වෙන්න බෑනේ. නමුත් අපි මානසිකව තමයි මේ වෙනම ලෝකයක් කරගෙන ලෝකයක් කරගෙන ජීවත් වෙනවා. එහෙම නැතු වෙනම ලෝකයක් නෑ අපිට. ඈ අපිට වෙනම ලෝකයක් නෑ. අපිට ජලය ටික නැතුව, හිරු එළිය නැතුව, වාතය නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි කරගෙන ජීවත් වෙනවා වෙනම ලෝකයක්. ඒක තමයි මනෝ ස්වභාවය. මේ ලෝකෝත්තර ධර්මය කියන එක උන්වහන්සේ ප්‍රථම වතාවට මේ කල්පාන්තරය තුල දුටුවා. එන කිසිම ශාස්ත්‍රවරයෙක් මේ ඔක්කොම ආගම් එකයි කිව්වට මේ බුදුහාමුදුරුව දැක්ක දර්ශනේ දැක්කේ නෑ. හිතාගෙන ඉන්නේ සමහර අය බුදුහාමුදුරුව හා සමානමයි අනිත් අය කියලා. නෑ, සමහර අය ඔය ආගම් කියලා දාගත්තට විප්ලවකාරයෝ. කඩුව අතේ තියන් ඉන්නේ බුදුහාමුදුරුව මෛත්‍රී කරුණාව පෙන්නගෙන හස්තය දික් කරගෙන ඉන්නේ අනිත් ආගමක ශාස්ත්‍රවරු කියන කට්ටිය කඩුව අතේ තියන් ඉන්නේ. ඒතකොට ඒගොල්ලෝ ශාස්ත්‍රවරුද නෑ, ඒගොල්ලෝ ත්‍රස්තවාදී. ඒ නිසා අපි ආගම් වල නම් කිව්වේ නෑ. ආගම් ගොඩක් ලෝකේ තියෙනවනේ. තේරුම් ගන්නයි තේරුම් ගන්නේ. තෙම බුදුරජාණන් වහන්සේ මේ විශිෂ්ට දේ දුටුවා. එතන විශාල සැනසෙල්ලක් තියෙන බවත්, මේ සියලුම ප්‍රශ්නවලට ගැටලුවලට පිළිතුර එය බවත් බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කොටම දුටුවා. මේ ඉන්ද්‍රයන් තුල ජීවත් වීමම තමයි, ඉන්ද්‍රයන් තුලම තමයි මේ සියලු ප්‍රශ්න තියෙන්නේ. ප්‍රශ්න කියලා කියන්නේ මනෝභාවයක්, පිළිතුරු කියලා කියන්නේ මනෝභාවයක්. සමහර පිළිතුරු තව කෙනෙකුට ප්‍රශ්නයක්, සමහර ප්‍රශ්න තව කෙනෙකුට පිළිතුරක්. ඒක නිසා තමයි මේ ලෝකයේ මිනිස්සු හදන පිළිතුරු තව කෙනෙකුට ප්‍රශ්නයක්, තව කෙනෙකුට පිළිතුරක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ හොයාගත්ත පිළිතුර සියලු දෙනාටම පිළිතුරක්. ඒක තව කෙසේ කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සියලු දෙනාටම පිළිතුරක්. සාධාරණ වූ පිළිතුරක්. දැන් ඔබට යම් වයර් එකකින් කරන්ට් එක වදිනවා නම් ඔබ මොකද කරන්නේ? ඒ වයර් එකෙන් අත ගන්නවා. යම් වලඳකින් ඔය හට්ටි මුට්ටි රත් කළාට පස්සේ ලිප මත තියලා අපි අත පිච්චනවා නම් ඒ හට්ටි නිසා මුට්ටි නිසා අපි කරන්නේ මොකද්ද? එතනින් අත ගන්නවා. යම් කිසි හේතුවක් නිසා අපි හිතමු රෙදි මදින අයන් එක කියලා, අයන් එකට හරි අත තිබිලා පිච්චනොත් එහෙම අපි කරන්නේ මොකද්ද? අත ගන්නවා. එතකොට දුක තියෙන්නේ කොතනද? දුක අඳුනගන්නේ කොතනද? එතනින් ෂණේන්ම අපි ඉවත් වෙන ස්වභාවයක් අපි ළඟ තියෙනවා. නමුත් මේ මිනිස්සයට වෙලා තියෙන්නේ මොකන්ද? එක්තරා විදියක සැපදායි ගුණදායි ස්වභාවයක් පෙන්눔 කරනවා. නමුත් නැවතත් ඒ තුල සැපදායි ගුණදායි ස්වභාවයක් නැතුව අසරණ වෙනවා. ඒ නිසා නේ විස තවරුණු කේජු කෑලි වගේ කියලා උපමාවක් ගෙනාවේ. ඒකනේ මිනිසුන්ට සසරෙන් ගැලවෙන්න බැරි වෙන හේතුව තමයි සොඳුරු ලෙස, මනස්කාන්ත ලෙස පෙනෙන හැඟෙන ස්වභාවයකුත්, නමුත් ඒ තුල එය යථාර්ථවාදීව නැති බවත් කියන කරුණු කාරණා දෙක. මිරිඟු උපමා කළෙත් ඒක. ජලයසේ පෙනෙනෝ, නමුත් පිපාසය නිවා ගැනීමට තරම් ජලයක් එහි නැත. ඒ වගේ ලෝකයේ මිනිස්සුන්ට මේ සමාජ තලයේ විසින් ජයග්‍රහණ රහසක් පෙන්눔 කරලා දීලා තියෙනවා. ස්ථාවරයන් ගණනාවක් පෙන්눔 කරලා තියෙනවා. ඒ ස්ථාවරයන් ලබා ගන්න එළියට බහැලා බැලුවොත් මිනිස්සු එහෙ මෙහෙ බොහොම වේගෙන් දුවනවා. දෙව්වට මිනිස්සුන්ගේ ස්ථාවරය තුළ මිනිස්සුන්ගේ ජීවිතයට පිළිතුර නැතුව යනවා. පිපාසයෙන් නිවා ගන්න තරම් ජලය ඒ තුළ නැහැ. තව තවත් වෙහෙස වැඩි වෙනවා. ලෝකයේ ඊට පස්සේ ගහමරා ගන්න ප්‍රශ්න ඇති වෙනවා. අවසානයේ හැමෝම මිරිඟුව පසොල් දුවගෙන ගිහිල්ලා පිපාසිතෝ මේ යන මුවරැලක් වගේ මිය යනවා. අනෝකයි වෙන්නේ. ඒකයි මේ ලෝකයේ ලෞකික ආශාවන් මිරිඟුවක් වගේ කියලා කිව්වේ ඒකයි. විශිෂ්ට ප්‍රඥාවක් තියෙන්න ඕන. ඒ විශිෂ්ට ප්‍රඥාවක් තියෙන කෙනා රැවටීම කියන එකෙන් පුළුවන් තරම් ඈත් වෙනවා. ඔබට හොඳ කතාවක් තියෙනවා 550 ජාතක පොත් වහන්සේගේ. එක් සමයක ගැල් කරුව කාන්තාරයක් කරා ගමනක් යනවා. ඉතින් පළවෙනි කණ්ඩායම ගියාම මේ පළාතේ ඉන්න මංකොල්ල කරුවේ කියනවා, මෙච්චර ආහාර ජලය අපරාධය අරගෙන යන්නේ මහන්සි වැඩි වෙනවා. අර ඉස්සරහ ඕන තරම් ජලය තියෙනවා, ඕන තරම් ආහාර පාන තියෙනවා, නිතරම වැහි තියෙනවා. ඉතින් ඕවා මෙන්න මෙහෙ දාලා යන්න, හලලා යන්න කියලා කිව්වා. ඒගොල්ලෝ රැවටුණා, දාලා ගියා. දාලා ගියාට පස්සේ මොකද වෙන්නේ? ටික දුරක් ගියාට පස්සේ වෙහෙසටපත් වෙලා අර පුජ්‍යලයේ ආහාර පාන ටිකයි ජලයයි ඔක්කොම ගත්තා. නමුත් අර පුජ්‍යලයේ ටික දුරක් ගිහිලා කාන්තාරයේ පිපාසයටපත් වෙලා මිය ගියා. මේ බෝධිසත්වයාණන් වහන්සේත් මේක මේ කතන්දර ඇත්තද නැත්තද බලන්න එපා. මේක උත්සාහ කරන්නේ මේ මනුෂ්‍යට යම්කිසි සිද්ධාන්තයක් තේරුම් කරලා දෙන්න. ඉතින් බෝධිසත්වයන් වහන්සේත් ආවා. ඔය විදියටම ප්‍රකාශ කළා අර හිටපු මේ නපුරු මනුෂ්‍යයා. ඈත වැහි තියෙනවා, මල් පිපිලා තියෙනවා, පළතුරු ආහාර පාන ඕන තරම් තියෙනවා. මොකටද මේ ගැල් පුරෝගෙන මිච් කාන්තාරේ යන්නේ? හරි අපහසු වෙන්නේද යන්න වෙන්නේ? උන්වහන්සේ කල්පනා කළා, ඈත වැහි තියෙනවා නම් අහස ඈතින් කළුවරට පේනවා. එහෙම පේන්නේ නැහැ. ඒ නිසා වැහි නැහැ. ඈත වැහි තියෙනවා නම් එන සුළඟ සීතලයි. එහෙම හුළඟ සීතලට පේන්නේත් නැහැ. ඈ ওই විදියට කල්පනා කරන විදර්ශනාත්මකව ඈත මල් පළතුරු තියෙනවා නම් ඒ වටපිටාවේ සතකුම් ගානක් ඈතට පවා කුරුල්ලෝ එහෙ මෙහෙ පියාසර කරනවා. එහෙම පේන්නත් නැහැ. ඒ නිසා මෙතන මේ ශාස්ත්‍රීය ප්‍රදේශයක් නෙමෙයි. අන්න එහෙමයි කියන දේ විමසීම නිසා සත්‍ය අවබෝධ කරගන්න එහෙමයි. කියන දේ විමසීම නිසා සත්‍ය අවබෝධ කරගන්න එහෙමයි. ජොන් වහන්සේ කරවැනේ ඒවා අහලන්නේ නැතුව ඒවා ආරක්ෂා කරගෙන ආහාර පාන ජලය ටික අරගෙන ගිහිල්ලා ඒ කාන්තාරය තරණය කළා. උන්වහන්සේලා ගමන ගියා කියනවා. ඒ වගේ යමෙක් කියන දෙයක් විමසුම් බුද්ධියෙන් බාර ගන්නදී ලෝකය අසරණ වෙනවා. ඒ නිසා විමසුම් බුද්ධියෙන් බැලිය යුතුයි ආගම් දර්ශන භාවනා දේශන න්‍යායන් වලට ඇහුම්කන් දෙන අපි සියලුම දෙනා. මේ ලෝකෝත්තර ධර්මයේ ගැනයි ඔබ විමසා බැලිය යුත්තේ. ලෝකෝත්තර ධර්මයේ කියලා කියන්නේ නිවන් පුරය. බුදුරජාණන් වහන්සේලාගේ ලෝකය, රහතන් වහන්සේලාගේ ලෝකය, මාර්ගඵලලාභීන් වහන්සේලා පයත බාසිටින ලෝකය තමයි ලෝකෝත්තර බව කියන්නේ. ඔයත් අංගේ සාමාන්‍ය පුහුදුන් ලෝක මිනිසාගේ ලෝකය තමයි ඇස කන නාසය දිව ශරීරේ මන කියන ලෝකය. ඒවයි තිබෙන්නා වූ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් විඳින ලෝකය. විඳලා කාලයක් ඒවා ශ්‍රේෂ්ඨයි විශිෂ්ටයි හොඳයි කියලා පේනකම් මිනිස්සු විඳ දරාගෙන යයි. මුත් කාලයක් ගියාට පස්සේ එයාට ඒ තුලම කෙලවරක් නැති බවත් අවසානයක් නැති බවත් එහි මායාවක් ඇති බවත් අවිද්‍යාවක් රැවටුමක් ඇති බවත් හොඳටම තේරුම් ගත්තට පස්සේ කෙනෙකුට උවමනා වෙනවා මනසින් නිදහස් වෙන්න, ඉන්ද්‍රියන් වලින් නිදහස් වෙන්න. දැන් ඉන්ද්‍රියන් වලින් නිදහස් වෙන්න ගන්න ඕන ක්‍රමවේදය මොකක්ද? ගන්න ඕන ක්‍රියාමාර්ගය මොකක්ද? ඉන්ද්‍රියට සාපේක්ෂිතව නොවි ක්‍රියා කරන්න ඕන. ඉන්ද්‍රියන් වලින් නිදහස් වෙන්න තියෙන ක්‍රමය. තමෙව විමසුන් බුද්ධියෙන් බලන්න ඕන. හොඳට ඇහුණා. හොඳට කාරණේ තේරුම් ගත්ත වචනේ හොඳට විමසුවා වේගයෙන්. ඒක නුවණැත්තන්ටම ප්‍රඥාවන්තයන්ටම අදාළ දෙයක්. එහෙමනම් යා විමසලා බලනවා කොහොමද මේ ඉන්ද්‍රයන් හයට සාපේක්ෂිතව නොවන ඒ ක්‍රමවේදය තුළින් ඉවත් වෙන්නේ. හොඳයි, ඔබ කල්පනා කරලා බලන්න ගන්න ඉන්ද්‍රයන්ට සාපේක්ෂිත නොවන ක්‍රමවේදයක් ඔබ තුළින් මතු කරලා ගන්න. ඒක තමයි ඒක මේක මාර්ගයයි ඔබට හසු වෙන්නේ, හැමෝටම මේක මාර්ගයයි හසු වෙන්නේ. ඒ මාර්ගය තමයි නිවන් මඟ. ඉන්ද්‍රිය 6යිනේ. ඉන්ද්‍රිය 6ටම සාපේක්ෂිත නැති විරුද්ධ මාර්ගයක් වෙන්න ඕන. එතකොට සමාන මාර්ග හඳුන ගන්න ඕනේ ඉස්සෙල්ලම. ඊට පස්සේ සමාන නොවන මාර්ගය තමන් විමසුන්න වලින් හොයා ගන්න ඕන. සමාන මාර්ගයේ මොනවද? ඇස රූප කරා යන මාවත, කන ශබ්ද කරා යන මාවත, නාසය ගඳ සුවඳ කරා යන මාවත, දිව රස කරා යන මාවත, ශරීරය ස්පර්ශ වන ඕනෑම දෙයක් හඳුනා ගන්නා වූ මාවත, මනස සංකල්පණය කරන්නා වූ මාවත. ඔය මාවත් හයෙන් තොරව එක මාවතක් හොයා ගන්න ඕන. අන්නේ මාවත දිගේ තමයි ඔබ ආයත්තේ. ඔබ කියයි මට ඒක පේන්නේ නැහැනේ කියලා. එහෙනම් තව ටිකක් විමසුන්න වලින් බලන්න ඕන. තව ටිකක් විමසුන්න වලින් පරේක්ෂණාත්මකව බලන්න ඕන. අඩි 5ක් උස තාප්පයක් තියෙනවා. අඩි 5මාරක් උස මිනිස්සේ තාප්පෙන් එහා පැත්තේ තියෙන දෙයක් දැකලා කියනවා, අර එහා පැත්ත හරි ලස්සනයි, ලස්සන මල් ගහක් තියෙනවා කියලා. අඩි 4මාරක් උස මිනිස්සෙක් ඉන්නවා. මොකද වෙන්නේ? අර මනුස්සයර පේන්නේ පේන්නේ තාපේ. ඊළඟට මේ මනුස්සයා කල්පනා කරනවා, මම එහා පැත්ත තාපේ බලන්න ඕන. මෙයා කියන එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ, දැන් මට නොපෙනෙන එකේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ වගේ මෙතන දෙන්නේත් ඒක. මම කියන දෙයට තුල නෙමෙයි වැරද්ද තියෙන්නේ, ඔබට නොතේරෙන එකේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර මෙටි මනුස්සයා උපායක් යදනවා. පුටුවක් ගෙනල්ලා තියලානේ ඒ මතට නැగిලා බලනවා. අඩි 5මාරක් 6ක් උස අරගෙන බලනවා. ඒ වගේ තමයි මේකත්. වුවමනාවෙන් උනන්දුවෙන් විමසුන් නුවණින් බැලිය යුතුය. ධර්මයේ දකින්නේ මොන හේින්ද? මාසැසින්නම් නෙමෙයි. මනසිනුත් නොවේ. ධර්මයේ දකින්නේ මාසැසින් නොවේ, මනසින් නොවේ. දැනුත් දැනටත් අපි ධර්මයන් දකිනවා. ඒ තමයි උපාදාන සහිත ධර්මයන්. ඒක තමයි අපි දැක දැක ඉන්නේ. නමුත් අපි නිර්වාණ ධර්මය කියලා කියන්නේ උපාදාන රහිත, උපාදාන නැති ධර්මයන්. උපාදාන රහිත ධර්මයන් දැක්කහම හරි ශ්‍රේෂ්ඨයි. නොවෙනස් වෙන ධර්මයන් දැක්කම බොහොම ශ්‍රේෂ්ඨයි. විඳින්න බැරි ධර්මයන් දැක්කම ජීවිතේ පුදුමාකාර ශ්‍රේෂ්ඨත්වයකටපත් වෙනවා. නමුත් ඔබ හොයන්නේ ඔබේ අඬුවලට අල්ලන්න පුළුවන් දේවල් පමණක් නම් ඔබට නිවන හොයාගන්න අමාරුයි. ඔබේ අඬුවලට අල්ලන්න බැරි අඬු කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මන කියන මේ අඬු හයක් තියෙන ලෝකේ අල්ලන්නේ ඕකේ. අල්ලන්න බැරි අවස්ථාව තේරුම් කරගන්න ඕන. අන්නේ පිළිබඳව ඔබ විමසුන් බුද්ධියෙන් බලන්න ටික වෙලාව මේ අඳු හයට අල්ලන්න බැරි ධර්මතාවයක් නැත්නම් ඒ කුමක්ද? ඒ ලබා ගන්නට මා ක්‍රියා කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? මේ කාරණා ටිකත් සම්බන්ධ කරගෙන විමසුන් නොවනින් සුළු මොහොතක් ඒ ලෝකෝත්තර ධර්මයේ ගවේෂණය කරා. බුදුරජාණන් වහන්සේගේ සමයේ ඒ අය නිවන් දැක්කේ විමසුන් බුද්ධිය නිසාමයි. විමසුන් නුවණෙන් දේශනා ශ්‍රවණය කරපු පිරිසම තමයි නිවන් දැක්කේ. පසු කාලයක බෞද්ධ සමාජයට නිවන නැති වුණේ විමසුන් බුද්ධියව තැහැර දමලා අර ඉන්දියාවේ දෙසටක් මිත්‍යා දෘෂ්ටික භාවනා ක්‍රම ටිකක් තිබ්බා. ඒක ගෙනල්ලා බුද්ධාගම ආශ්‍රය ගෙනල්ලා බුදුහාමුදුරුවන්ගේ කියලා ඒක තිබ්බට පස්සේ ඌරගේ මස් ඌරගේ පිටේ තියලා කපනවා කියන්නේ ඕක. ඒ විදියට විනාශ කළාට පස්සේ එදා ඉඳලා නිවනක් නැහැ කියවීමක් පමණයි. සුන්ට තියෙන නිවනක් නෑ කියවනවා විතරයි, කියවනවා අහනවා. බෞද්ධයන්ගේ ජීවිතවල සාර්ථකත්වයක්වත් නෑ. දැන් බුරුමේ බැලුවත් බුරුම ජනතාවගේ ජීවිතවල කිසිම සාර්ථකත්වයක් නෑ ළඟේ. තායිලන්තේ බැලුවත් ඒගොල්ලෝ වැඩි බුරුම ආගම දන්නේ නෑ. නමෝ සස්ස ගාතාවක් කළු ඇල්ල බලන් කියන්නේ. ඒගොල්ලෝ සමාජ ගහගෙන යන විදියට ලෝකේ හැම මිනිස්සෙම රටට එනවා. ඒ සියලු මිනිස්සුන්ගේ ආభాෂය ඒ රටේ මිනිස්සුන්ටත් තියෙනවා. සාර්ථක ජීවිත තියෙනවායි කියන්න බෑ. අර සුළු සුළු පෙරසක් ඉතින් භාවනාවක් කියලා පොඩියට අත් දෙක පොඩ්ඩක් වම් අත උඩ දකුණු අත තියන් කොන්ද කෙලින් තියන් මෝස්තරේට හුස්ම දිහා බලන් ඉන්න ඥාත්‍යන්තර වැඩපිළිවෙලලුත් තියෙනවා. මහ ලොකු දේවල් නෙමෙයි ඒවා. මහා සෙනඟක් එකතු කරලා පොඩ්ඩක් හුස්ම දිහා බලන් ඉන්නවා. හුස්ම දිහා බලාගෙන ඉඳලා නිවන් දකින්න පුළුවන්. ඉතින් ඔච්චර හොඳද? එතකොට හුලං වල නිවන තිබිලා තියෙන්නේ. මෙතන තියෙන්නේ මානසික විසඳ ගන්න ගැටලුව. ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක විසඳ ගන්න ඕන නිසා මේ හුලං දිහා බලන් ඉඳලා හරියන්නේ නැහැ. බුදුහාමුදුරේ එදා සූත්‍ර දේශනා කරද්දී හුලන් දිහා බලන් හිටියේ නෑ. උන්වහන්සේ දේශනා කරන ගැඹුරුම දේට අවධානය යොමු කළා. ඒ ගැඹුර තේරුම් කරගත්තා. ලංකාවේ මිනිස්සුන්ගේ මේ හරි විමසුන් බුද්ධිය හරි අඩුයි, දුරදර්ශී භාවය හරි අඩුයි. එහෙම තිබ්බනම් මේ ජාතික ආගමික යුද්ධ ඔය ප්‍රශ්න එකක්වත් වෙන්නේ නැහැ. තුරදිම දකින්නවා. ඒ නිසා තමයි ටික පිටිසයි ඉන්නේ. ඒ පිරිස තමයි ඒ නිර්වාණ භූමියටපත් වෙන්නේ. ඒ සමාජයටත් හොඳ නායකත්වයක් අනුශාසනයක් කරන්නේ. මේ වචනය තුල තියෙනව පින්නතුනි නිර්වාණය ලැබෙන විදිය. අචින්තියේසු ප්‍රසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ. ඔබ අනන්තයේ සොයා යන ඔබගේ විපාකයක් අනන්තයයි. ඔබ මෙතෙක් කාලයක් හොයාගෙන ගියේ අන්තය. ඔබ සැප වේදනාව හොයාගෙන යනකොට ඒක අන්තයක්. දුක වේදනාව හොයන් යනකොට ඒකත් අන්තයක්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි මනෝභාවයන් සොයාගෙන යනකොට ඉලක්ක සොයාගෙන යනකොට ඒ වාන්ත. එතකොට විපාකයක් අපිට අන්තයක් තමයි හම්බුන්නේ. විපාකයක් අන්තයක් තමයි හම්බෙන්නේ. අනන්තයේ සොයාගෙන ගියා නම් ඔබට විපාකයක් අනන්තයි. අනන්තයි කියන්නේ අනන්තයි කියලා Tamanට පේනව නෙමෙයි, ග්‍රහණය වෙනව නෙමෙයි, දැනෙනව නෙමෙයි, Taman අනන්තයටපත් වෙනවා. Tamanට අනන්තය පිළිබඳව දැනුමක් ලැබිලා වැඩක් නැහැ. Taman අනන්තයටපත් වෙනවා. ඒක නිර්වාණ ගමනේදී තියෙන පියවරවල් වලින් ඉහළ පියවරක්. පළවෙනි එක තමයි සම්මුති නිවන. සම්මුතියෙන් නිර්වාණය, මේ අනන්තය හඳුන ගන්නවා. ඒක තමයි නිර්වාණය පිළිබඳව දැනුවත් වීම. ඊට පස්සේ තමයි යා පරමාර්ථ නිවන බවට පත් වෙන්නේ. ඒ විදියට ඊළඟට හැඩ වෙනවා. ඊළඟට හැඩ වෙනවා ඒ විදියටම. නිවනට සමාන්තර ජීවිතයක් තමා තුලේ නිර්මාණය කරනවා. එතකොට නිවනයි තමානෝ එක හා සමාන බවට නිර්මාණය කළාම අපි කියනවා ධම්ම ජීවිනෝ කියලා. දැන් ධර්මයේ දැනුමක් තියෙනවා. ජීවිතයේ ධර්මයේ නොවනකොට ප්‍රශ්නයක් තියෙනවා. ධර්ම ජීවිතයේ ලෞකිකයි, දැනුම ලෝකෝත්තරයි. ඒ දැනුමේ තියෙන ලෝකෝත්තර භාවය ජීවිතේ බවට පත් වුණාම ධම්ම ජීවිනෝ. අනේ දාන තමයි ධර්මයේ ප්‍රතිලාභය ලැබුණ දවස කියලා කියන්නේ. විශේෂ ඇසක්, විශේෂ ඥාන දර්ශනයක් කැමති නම් ඒ ඥාන දර්ශනය කැමති කෙනෙකුට දිගට වඩලා සියලු සංයෝජන ප්‍රහාණය කොට සමාධි නිරෝධ පසෙන් දිනු කරලා ඒ මහරහත් භාවයට උනත් යන්න පුළුවන්. ඊට පස්සේ සැල්ලම දැන් දහමේ ඕන තරම් කියලා තියෙනවා. සුවාන් මාර්ගඵලය දක්වා තිබෙන්නේ භාවනාවක් නැත. තියෙන්නේ විදර්ශනා ධූරයයි. භාවනාව තියෙන්නේ සුවාන් මාර්ගඵලයෙන් පස්සේ. මොකද්ද ඒ මෛත්‍රී විහරණය කියන එක අඳුනගන්න සක්කාය දිට්ඨිය නැතුව ගියාට පස්සේ. මෙත්තායි වික්කවේ චේතෝ විමුක්තිය කියපේ අඳුනගන්නේ අර සෝවාන් මාර්ගඵලයේදී. ඒ මෛත්‍රී විහරණය චේතෝ විමුක්තිය අඳුනගත්තට පස්සේ එයා ඒක ආසේවිතාය භාවිතාය බහුලීකතා. එතන ඉඳලා තමයි භාවනා. ඉතින් අපි සමාජයේ අඳුනගෙන තියෙන සියලු සත්වයෝ නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා කිව්වහම මේ මෛත්‍රී කියලා. ඔක කරුණා. කරුණාභාව. ඊටත් වැඩිය මහා අසාධාරණ ගුණයකුත් ඒක ඇතුලේ තියෙනවා. මොකද සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වුණාම ත්‍රස්තවාදීත් ඒකට ඇතුළත් වෙනවනේ. එතකොට යම්කිසි අපරාධයකුත් ඒකෙන් අපි කරනවා. මස්කඩකාරයෝත් ඒකට අහු වෙනවනේ. මස්කඩකාරයන් නිදුක් නිරෝගී බොහෝ කල් ජීවත් වෙනවා. ත්‍රස්තවාදී ජීවත් වෙනවා. එතකොට ඒකේ මහා ත්‍රස්තවාදී ගුණයක්ත් තියෙනවා. මම නම් කියන්නේ යහපත් සත්වයෝ පමණ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. යහපත්ය අයහපත්ය වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා කියලා කිව්වනම් හරි. හරි හරි මෝඩකමක් තියෙන. ඒකනේ බෞද්ධයන්න තියෙන මහා මෝඩ කරුණාවක්නේ. ඔක්කොම ආගම් එකයිලු. ඔක්කොම මිනිස්සු එකයිලු. නේද? ඒකනේ මහා අච්චාරු මානසිකත්වයක් තියෙන. නැකයි. මේ අර මෝඩ කරුණාවකින් යුක්ත බෞද්ධ ජනතාවට. ඒක නිවැරදි න්‍යායක් නැති නිසා. ඒ නිසා තමයි මේ ජාතිය වෙනසෙන්නේ. ආගම වෙනසෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැන හැඟීමක් තියෙනවද මන්ද? හාමුදුරුවරුන්ටවත් කාටවත් එහෙම නැහැ. නිවැරදි දර්ශන සම්පත්තියක් ඇවිල්ලා නැහැ. මිත්‍යා දෘෂ්ටික නැහැ. සම්මා දිට්ඨික නැති එක තමයි ප්‍රශ්නේ. ඒ නිසා පාවෙන ඔරු ලංකාවේ ආගම් දෙක තුනක්ම ඇවිල්ලා තියෙනවනේ. ඔය හැම ආගමකම කට්ටිය බිලිබා ගන්න බෞද්ධයෝ. වෙන ආගමක කෙනෙක් බිලිබාන්න බෑ. ඈ කොස් අරගෙන ඇවිල්ලා ගහලා හෙලවන ඒ පළාතකට ගියොත් එහෙම ඔක්කොම ටික එකතු වෙලා ගහලා පන්නනවා. අපි බෞද්ධ ධර්මානෙකට ගියාට එහෙම කරන්නේ නෑ. ඒ නිසා ඉතින් ඉන්න. ඒකට හේතුව සම්මා දිට්ඨික නෑ බෞද්ධයා. ඒකයි සම්මා දිට්ඨිකයි කියලා කියන්නේ. සමනයෝ දෘෂ්ටි ඇති කියලා මම නිර්වචනය කරන්න. මොන දෘෂ්ටි නැති සම්මා දිට්ඨිය යන දෘෂ්ටි නැති සමනයෝ දෘෂ්ටි ඇති. මොන දෘෂ්ටි? ආත්ම දෘෂ්ටියකින් බලන්නේ. ආත්ම දෘෂ්ටියෙන් බලන තැන මෙතන ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. මට ගැව්වා, මට බැන්නා, මා පරයා ගියා, මා අභිභවා ගියා, මට ලාභ මට අලාභ කියලා ඔක්කොම බලන්න පුරුදු වෙන්නේ මේ ආත්ම දෘෂ්ටියේ. එතකොට ඒ විදිහට කම්පණය වෙනවා. එතකොට හැඬීම් වැළපීම් සෙනාසීම් ඔක්කොම තියෙනවා. එතකොට මෙතන මමෙක් නෑ කියන දෘෂ්ටියක් තිබ්බොත් ඒක හොඳයි. එතකොට මෙතන මමෙක් නෑ කියන දෘෂ්ටියක් තිබ්බොත් ඒක දෘෂ්ටියක් නේ. මමෙක් නැත්තම් එතන දෘෂ්ටියක් තියෙන්න බෑ. ඒක නිසා කියනවා සමනයෝ දෘෂ්ටි ඇති. සමනයෝ දෘෂ්ටි කියලා කියන්නේ ඔළුව සම්පූර්ණයෙන්ම නිදහස්. එයා කිසිම දෙයක් ඔළුවට බර කරගන්නේ නැහැ. ඔළුවට පීඩාවක් නැහැ කිසි දෙයක්. ඒ සමනයෝ දෘෂ්ටි වලින් තමයි ජීවත් වෙන්නේ. දෘෂ්ටිගතව ඉන්නකොට ඔළුවට හරි බරයි. දෘෂ්ටි නැත්තම් ඔළුව හරිම නිදහස්, මනස හරිම නිදහස්, ජීවිතේ හරිම නිදහස්. එනිසා හරියට මේ සමාජයේ වශයෙන්, සංස්කෘතික වශයෙන් ওই කුන්දේවල් දෘෂ්ටි බමුණලා තියෙනවා. අපේ මිනිස්සු සුප් එක බිව්වත් බොන්න ඕන, හැන්ද අල්ලන්න ඕන මේ අතින් කියලා දෘෂ්ටියක් තියෙනවා. අනිත් අතෙන් බිව්වම මේ හැන්ද අල්ලන්නේ දන්නේ නැහැ නේ. මට නම් මං හැන්ද අල්ලන්නේ මට හුරු අතින්. කවුරු බොන්නේ මොන අතින් මං අල්ලන්නේ මට හුරු අතින්. පහසු අතින් සහ එතන අතපය මෙහෙවන්න පුළුවන් කම තියෙන පහසුව තියෙන පැත්තේ. මේ කවුරු හරි කියනද නෑ ඔය අතින් නෙමෙයි සුප් එක බොන්න තේ වෙනව නම් මොකෙන් බිව්වම් මොකද ඈ ඒක තමයි මේ විශාල බන්ධන කොටසක් ඔළුවේ දාගෙන දැන් බෞද්ධයන්ට උස්සම වැඩි ඒකයි දිනු වෙන්න බැරි මිනිසුන්ට මලකේවල් දානකේවල් මහ පුදුම වියදම් නරුවෙක් මල්ලෙක් හදන්න තියා දෙපයින් හිටගෙන ජීවත් වෙන්න බෑ අර්ථික ඉෂ්ට කරගෙන යුතුයන් ටික. චාලිත්‍රයට ප්ලේන්ටි පොනෝ. හැම ගෙදරකටම ගියාම ආවෝ. අහන්නෙත් නෑ ප්ලේන්ටික් හදාගෙන ගියාම අල්ලනවා. ඒවන් තියෙන දෘෂ්ටිවල තේන අනිවාර්යෙන් එහෙම දෙයක් කරන්න ඕන කියලා. මේ දෘෂ්ටි මතව නොයෙකුත් දේවල් මේව කරගත්තට පස්සේ දෘෂ්ටි වලට මනුස්සය හරි අසරණ වෙනවා. ඒ සමහර අය ආගම් අදහන්නේ මේ මනුස්සය බය කරලා බීතියට පත් කරලා තියෙන්නේ මේක ඇදහුවේ නැති වුණොත් උඹට දෙයියෝ දඬුවම් දෙයි කියලා. ඉතින් අර මනුස්සයා කුණු කානුවේ හිටියත් අර බැම්මක ඔළුව ගහගෙන ඇදෙන අපි හිතනවා ඒක භක්තිය කියලා. භක්තිය නෙමෙයි මුලාව. අවිද්‍යාව. අපේ ආමඳුරු බණටත් කියන කොච්චර ශ්‍රේෂ්ඨද බලන්න අරගොල්ලෝ තාප්පේ ඔළුව ගහගෙන අදහනවනේ ආගම. පේමන්ට් එකේ ඔළුව ගහගෙන අදහනවනේ ආගම. අපේ බෞද්ධයන්ටත් බැරි මොකද කියලා අහනවා. ඒ ආමඳුරන්ට ඒ ආගමට යන්න තිබ්බනේ මොකටද බණ කියන්නේ? නැන්ද ඒ නිසා අපි බෞද්ධයන්ට ආදර්ශ කරනවා. ඉතින් මම එක හැමදෙරු කෙනෙකුට කිව්වා හැමදෙරුනේ අපේ බෞද්ධයන් 10ට නැගලා නැගිටලා මල් ටිකක් කඩලා පූජා කරනවා විතර පිනක් නැහැ. උදේ පාන්දර 5ට නැගලා මේ ප්‍රාණඝාතය සඳහා අවිද්‍යාවක් අදහිම සඳහා යන මිනිස්සෙකුට වැඩිය අපේ බෞද්ධයේ 10ට නැගිටලා මල් ටිකක් කඩලා පූජා කළාම පින් වැඩි කියලා. ඒක නමුත් සමහර අය ආදේශ කරන්න හදනවා මේ වෙන ආගමිකයන්ගේ ඇදහිම් වලට මේ අපේ බෞද්ධයොත් ඒ සමාන කරගන්න. පන්සලට එන්න කියලා කෑ ගහන පන්සලට යන්න පන්සල මොනව හරි තියෙන්නේ බෑ. ගන්න දෙයක් මිනිස්සුන්ට. ඈ ගන්න දෙයක් තියෙන්නේ අපිරිසුදු කම නම් පන්සලේ. ධර්මයක් නැත්තම් මොකද පන්සලට යන්නේ? අඹ තියෙනවා නම් ගහට වවුල් වෙනවා. පන්සල යමක් තියෙනවා නම් මිනිස්සු එනවා. නමුත් මිනිස්සුන්ගේ පොදු හැඟීම් වලින් ප්‍රයෝජන ගන්න පන්සලුත් ආයතනත් තියෙනවා. මොකද පොදු හැඟීම්? ලෙඩ සුව කරගන්නයි ධන සම්පත් ලබන්නයි කියන මේ පොදු හැඟීම් දෙක හරිම ජනප්‍රිය මාකට් කරන්න පුළුවන් දෙයක්. අත වශයෙන් මේ මාකට් වෙන විදිය බලලා බඩු එළියට දාන කම්පැනි තියෙනවා. එහෙම වුණාම සල්ලි හම්බ කරන්න පුළුවන්. හොඳට සල්ලි හම්බ වෙනවා. ඒක නෙමෙයි සමාජයේ ගුණාත්මක දේ ඖෂධයක් වගේ ලබා දීම තමයි බුදුහාමුදුරුවන්ගේ අදහස. එහෙම නැතුව මාකට් කරන්න පුළුවන් දේ හොයලා බලලා නේද? පෙරහරවල්ද අර මාතා මේ මාතා මෛත්‍රී බුදුහාමුදුරුවනත් කමන්නේ මාකට් කරන්න පුළුවන් නම් ගත්තා. ඈ එහෙම ගන්න හරි නෑ. මේ වැඳ වැඳ යද යද ඉන්න එකක් නෙමෙයි මේ ආත්ම ගවේෂණයක් කරන්න තියෙන මහා දාර්ශනිකයන්ගේ පරේෂකයන්ගේ ගමනක් මේ නිවන් මඟ කියලා කියන්නේ. ඔබේ දාර්ශනික බුද්ධිය හැමතිස්සෙම අවදි කරන්න. දාර්ශනික බුද්ධියෙන් ධර්මයේ ශාගණයන් කොතෙක්ද? මට මාව අහිමි වෙනතුරුම මා ගවේෂණය කළ යුතුයි. මේ ලෝකේ කිසි දවසක මම මට අභියෝග කළේ නැහැ. මම අන්ධයකට අභියෝග කළේ. දැන් මේ ධර්ම මාර්ගයේදී අභියෝගය වෙනස් වෙනවා. ඒ අභියෝගය තමයි මම මට අභියෝග කරන කෙනෙක්. අපි අනුශාසනා කරන්නේ ඔබට ඔබ අභියෝගයක් කරගෙන ඔබව පහු කරගෙන ඔබට යන්න පුළුවන් ධෛර්යය ඇති කරන්නත් ඊට උපකාරක වන අනුශාසනා කරන්නත් තමයි අපි කටයුතු කරන්නේ. ආසත්ත්ව භාවයෙන් හිටියොත් ඉන්ද්‍රියයේ තියෙන සංකල්ප වලට යාට ටිකක් අමාරුයි යන්න. ඒ තේරුම් කරගන්න ඕන මේ මමංකාරය තුළ මේ ඉන්ද්‍රියන් හයේ තියෙන දැනුම තුළ තියෙන මුලාවක්. ඒක විමසුන්න වනින් හොඳට තේරුම් කරගන්න ඕන. මේකේ තියෙන මුලාවක්. ලෝකයේ උගුල් වලට සත්තු අල්ලනවනේ. ඒ සත්තු අල්ලන හැම මොහොතකම මොකද කරන්නේ? රස කෑමක් ඒක ඇතුළට දානවා. ඔය වඳුරු අල්ලන ක්‍රමයක් තියෙනවා. ඇතුළට කැවුම් දාලා අර පොල් කොම්බයක් කපලා වඳුරු අල්ලන්න පටන් ගනින් දැන් නෑ ඔය මේක කිව්වහම. මේගොල්ලෝ නෙමෙයි ආගෙන ඉන්න කෙනෙක් හරි. ඉතේ ක්‍රමයට සත්තු අල්ලනවා. ඒක වැඩි විස්තර කරන්න පාප කර්මයක් නිසා පොඩි එකෙක් හරි ආදර්ශයට ගන්නතොත්. ඉතින් ඒ නිසා ඒ ක්‍රමයට වඳුරු අල්ල ගන්න පුළුවන්. තණ්හාව නිසා අල්ල ගන්නවා. අල්ලපු ගමන් එළියට අදින්න බෑ. ඒ නිසා ඒ සතා එතන ඌලට හිර වෙනවා. ඒ තමා විසින්ම කරන දේ. ඒ වඳුරු නැති හින්දා බස් යන්නේ. වඳුරු නැහැ. හොයන්න වඳුරු නැහැ. වඳුරු නැහැ. එදින් මේ ඒ තණ්හාව නිසා තමයි ගන්න බෑ. කොම්බෝම්බේ රවුමක් කපලා දැම්මා. ඇතුළේ කැවුම් දානවා. කැවුම් දැම්මට පස්සේ යාමයි අත දාලා එහෙම මිටි කරලා අල්ලනවා. මිටි කරලා ඇල්ලුවට පස්සේ අදින්න බෑ. වඳුරත් කීයකටවත් අර කැවුම් අතහැරලා අත ගන්න කැමති වෙන්නේ නැහැ. කැමති වෙන්නේම අර කැවුම් ගෙඩියත් එක්ක අත ගන්න. ඒකෝර කැවුම් ගෙඩියත් එක්ක අත ගන්න බෑ. අර කැවුම් ගෙඩිය ලොකුවට පිරලා තියෙන එක එනවා. ඔය වඳුරුවට වෙච්ච වැඩේම තමයි මේ ඔක්කොටම වෙලා තියෙන්නේ. බෞද්ධයන්ට වෙලා තියෙන්නේ, මිනිස්සුන්ට වෙලා තියෙන්නේත් ඒක. තණ්හාවෙන් නිකුත් දේවල් මෙහා අල්ලගන්නවා. අල්ලගෙන මේ නිවන් දකින්න හදනවා. නිදහස් වෙන්න හදනවා. බෑ, හිර වෙනවා. කියන අනේ මම මේ නිදහස් වෙන්න හදනවානේ. මොනවා? මේ අර අර තියෙන කැවුමත් අරගෙන ඒවත් තමයි යන්න හදනවා. ඒව නිදහස් වෙන්න බෑ. එහෙනම් අතහරින්න ඕන. අතහැරියොත් තවන්න අත විතරක් ගන්න පුළුවන්. එනිසා අපේ මේ හිතේ තියෙන කොට්ට බැදරු ඉඩකඩන් දේවල මේ දුවාදරුව මොනුපුරු තමන්ගේ ආකල්ප පදනම් මේවා අරගෙන නිවන් දකින්න බෑ. නිවන් පුරේට යනවනම් කැඩෙන බිඳෙන විනාශ වෙන වෙනස් වෙන හැම ධර්මතාවයක්ම දාලා යන්න ඕන. මොකද නිත්‍ය මංගල පරම සුන්දර තැනක් නේ එතන. කැඩෙන බිඳෙන ඒවා අරගෙන ගියොත් එහෙත් කුණු කඳු හැදෙනවා. ගඳ ගන්න පටන් ගන්නවා. නගර සභාවක් හදන්න වෙනවා. සෑහේ නගර සභාවක් නැහැ. ඇයි කැඩෙන බිඳෙන දේවල් නැහැ. එහෙ ස්ත්‍රී පුරුෂයෝ නැහැ. ඒ නිසා කසාද බැඳීමකුත් නැහැ. ඒ හරි වැඩ හරි වැරදි වැඩ හරි කරන මිනිස්සුත් නැහැ. ඒ නිසා පාලනය කරන්න රජෙකුත් නැහැ. මොකන්ද මේ පුජ්‍යලේ පුජ්‍යලේ පුජ්‍යලේ කියා මවාගෙන හිටපු චින්තනය? සැබෑ ස්වභාවය තේරුම් අරගෙන පුජ්‍යලත්වයේ ඉක්ම වූ දර්ශනයට පාත්‍ර වුණා. මේක විමසුන් නොවනින්ම කෙනෙක් කරගෙන යන්න ඕනේ. ඉතින් අපි කොච්චර මහන්සියලා කරුණු කිව්වත් මේ විමසුන් නොවනින් හරියට මේ ලෝකෝත්තර ධර්මය සොයා යන කෙනෙකුට පමණයි ඒක තේරෙන්නේ. සසර ඉතාම භයානකයි, ලෞකිකත්වය හරි භයානකයි, නියත ගතියක් නැහැනේ. මේ සද්ධර්මය අවබෝධ කරගන්නවත් එක්කම නියත ගතියකට එනවා. ඉතින් ඉස්සරහට යනකොට පොඩි කම්මැලිකමක් එනවා. අර සිරිපාද නගිනවා වගේ මහජටි දඹේට යනකොට වෙහෙසත් වැඩි කන්දත් කෙලි. ඒ වගේ මේ ධර්මයේ සූක්ෂම හරියට යනකොට පංච නීවරණම එනවා. ඇවිල්ලා මෙයාව හෙම්බත් කරනවා. නැසිරිපාද මහගිරිය දමේ හරියට යනකොට කකුල් දෙකත් රිදෙනවා, කොන්දත් රිදෙනවා, අතපයත් රිදෙනවා, වෙහෙසත් වැඩි, බඩිත් කිනි, හීතලත් වැඩි, හුලඟක් වැඩි, ඔක්කොම ප්‍රශ්න ඇවිල්ලා. ඒ කියන්නේ මේ ධර්ම මාර්ගෙත් ඉහළම හරියට එනකොට ගැටලු වැඩි. එතකොට ගැටලු වැඩි වෙනකොට හිතන සමහර අය අනේ පුතේ මට යන්න බෑ මෙතන ඉඳලා. ඕගොල්ලෝ ගිහිල්ලා ඇඳලා එන මම මෙතෙන්ට වෙලා ඉන්න. එහෙම ඉන්න ආට්ටිය නැද්ද? ඉන්නවා. ඒ වීරිය, බලය, ශක්තිය සහ ධීරිය, උත්සාහය අඩු වුණාම. නමුත් වීරිය, බලය, ධීරිය, උත්සාහය තිබුණ අය අඩියෙන් අඩිය හරි අපි එන්න කියලා පැය දෙක තුන හරි කාලය අරන් ඒ ටික ඇච්චා. අන්න ඒ වගේ වීරියවන්තෙක් වෙන්න ඔබ. අවධානය දිනා ගන්නද කහින්නේ? ඈ අපි ඒ සන්දයක් කළාම අනිත් අයගේ තියෙන අවධානය වෙන පැත්තකට යනවා. ඒ නිසා අපි පුළුවන් තරම් කියන්නේ සබ්ද කරන්න එපා කියලා. ඒක ධර්ම මාර්ගයක අවධානය ගෙනියන්න ඕන. සමහර එහෙම ඉන්න උගුර කටපාදනෝ මේ අවධානය දිනාගන්න. ඒ වගේ දිරියෙන් වැඩ කරන්න ඕන. අපි අනිකුත් බාධක වඩ පිටාවේ තියෙන දේවල් අඩු කරගෙන තව මේ හිතේ තියෙන බාධක වලට මුහුණ දෙන්නයි මේ හදන්නේ. ඉතින් තවත් බාධක ටිකක් එක වටේ තිබ්බොත් එහෙම ඒක හරි අමාරු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි මහගිරි දඹේ නගින අතරේ වඩ පිටාවෙන් ඇවිල්ලා මදුරුවොත් කන්න පටන් ගත්තොත් එතකොට මොනවද අපාරි පස්සේකට මොනවද? ඒ නිසා වඩ පිටාවෙන් තියෙන මොන හැම බාධාවක්මත් අවම කරගෙන මේ තියෙන අපහසුතාවයේ බාධාව ජය ගන්න ඕන. ඒකට තමයි අපි මේ උත්සාහ කරන්නේ. පුළුවන් තරම් වඩ පිටාවේ ශබ්ද අඩු කරලා උත්සාහ කරන්නේ ඒකට. දාඩිය දාන එක අඩු කරලා උත්සාහ කරන්නේ ඒකට. නැත්නම් අරවත් දරාගෙන යන්න බෑ මේ ගමන. මොකද මේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න තියෙන්නේ. එයි ලොකු සහයෝගයක් අවශ්‍ය කරනවා. වීරිය ඕනේ. නැත්නම් ඉහළට යනකොට පසුගාන ගුණයක් ඇති වෙනවා. පසුගාන ගුණයක්, කම්මැලි කමක් ඇති වෙනවා. ඒ කම්මැලි කමට තමයි කියන්නේ තීන මිද්දේ කියන්නේ ඒකට. නිදිමතට නෙමෙයි, කම්මැලිකමට. ඒක ජය ගන්න ඕනේ. මම ජයග්‍රහණය ලබන තුරුම අත් නොහැලමි. මම අතහරින්නේ නැහැ කියන අදහස මම තියෙන්න ඕන. ඒ ආකාරයෙන් වීර්යය වඩන කෙනාට එතෙන්ට ප්‍රඥාව එකතු කරන්න ඕන. මේ මොහොතේ මගේ මනස මෙහෙයවන ක්‍රමය හරිද? වැඩියනේ මේ හැමදෙස්සෙම බලන්න මේ මොහොතේ මම මෙහෙයවන ක්‍රමය හරිද? මේ මොහොතේ ඉන්නේ මම දෘෂ්ටියකද නැද්ද? සමහර අයට දෘෂ්ටි නොපෙනෙන්න පුළුවන්. නොපිනුනාට ඉන්නේ දෘෂ්ටියක සත්‍ය අවබෝධ වෙනකම් කියලා ඔන්න අපි වේලා සිටින් කියලා තියෙනවා. එතකොට ඔබට අහුවෙන්නේ නැත්තම් දෘෂ්ටිය හොයාගන්න මහන්සි වෙන. මම ධර්ම අවබෝධය නොකළ කෙනෙක්. ඒ නිසා ඒකාන්තයෙන්ම හැමදෙරෝ දේශනා කරලා තියෙනවා දෘෂ්ටියක් තියෙනවමයි හැම මොහොතකම ධර්ම අවබෝධය නොකළ කෙනෙකුට. ඒ නිසා දැන් මට මේ දෘෂ්ටියක් නෑ වගේ පෙනුනත් ඇති දෘෂ්ටියක් කියලා එතකොට අවධානයෙන් හොයන්න ඕන. මන් දිට්ඨිංච අනුපගම්ම තත්වයට පාත්‍ර වෙන්නේ දෘෂ්ටි ග්‍රහණේ නොවන මට්ටමන පාත්‍ර වෙන්නේ මේ ලෝකෝත්තර සීලය උදා කරගන්න හැකියාව ලැබෙන්නේ ඒ අවබෝධයට පාත්‍ර වුණාට පසුව. එතෙක් දෘෂ්ටි ඔබට තියෙනවා. ඔන්න දෘෂ්ටි මුකුත් නෑ කියලා ඔන්න මනස සද්ද නැතුව තියාගෙන ඉන්නවා. ඒ දෘෂ්ටි නැතිවීම නෙමෙයි. දෘෂ්ටි ගොඩේ නිදා ගැනීම. දෘෂ්ටි ගොඩේ නිදා ගන්නවා. ඔන්න මම නම් මොහොකටවත් ආස නෑ. කොච්චර ඉන්නවද එහෙම කියන අතේ මම මොකටවත් ආස නැහැ. මොනොන්ද මේ අන්ධකාරය? කොයි වගේද? මීදුමින් වැහුණාම මුළු විශාල නගරයක් වුණත් පේන්නේ නැතුව යනවා. ඊට පස්සේ කියන බල්ල ඕ එක ගයක් නැහැ, එක ගොඩ නැගිල්ලක් නැහැනේ. ඇයි ඒ? අවිද්‍යාව නැමැති මීදුමින් වැහිලා ගිහිල්ලා. අපි බණ්ඩාර වල නුවරඑළිය ගියාම මේ අත්දැකීම අපි ලැබලා තියෙනවා. මොන මිහිඳුව නැති වෙනකොට ඔන්න ලස්සන නගරයක් මතුවලා පේනවා. ඒ නිසා ඔය අපිට කෙලෙස් නැහැ, ආසාවල් නැහැ කියන කට්ටිය කියන්නේ අර මිහිඳුවෙන් වෙහිච්ච මානසිකත්වය තුළ. අලු යට ගින්දර කියලා උදාහරණ දක්වලා තියෙනවා. අලු යට තියෙන කොටත් පේන්නේ නැහනේ. බොහෝ දෙනා කරුණාවන්ත තරහ යනකම් පමණයි. තරහ කියන්නේ ඉතින් වැරදි දෙයක් නෙමෙයි. තරහ ගත යුතු දෙයක් තිබුණොත් මිනිස්සු තරහ ගන්නම ඕන. ඒ භෞතිකවාදී ක්‍රියාවෙන් මිනිස්සු තරහ නොගෙන ඔහි නිවටේ වගේ කරබාගෙන ඉන්න එකක් ගැන නම් නෙමෙයි මම මේ කතා කරන්නේ. මේ සියල්ල අභිභව යන නිර්වාණයෙන් ගැන 50%කට වැඩි ප්‍රතිශතයක් තමන්ගේ අධ්‍යාත්මය පාලනය කරන්න හැකියාව තියෙනවා නම් නිවමග යන්න පුළුවන්. කියන්නේ විද්‍යාත්මක න්‍යාය තමයි වැඩි බර තියෙන පැත්තට තරාදී බර වෙනවා. ඒ කියන්නේ ඔබ ලෝකෝත්තර බලයකට, කුසල බලයට ඔබ බර නම් ඔබ අනිවාර්යයෙන් මේ අත්දැකීම ලබන්නට ඒ පැත්තට බර වෙනවා. ඒකට ඔබට ජය ගන්න පුළුවන්. ඡන්ද කීපයකින් හරි දින්නහම නේ ජයග්‍රහණය ලබන්නේ. ඒ වගේ ඔබ ධර්මයේ නොදක ඉන්නවා නම් ඒ නොදක ඉන්නේ අතහැරීමේ බලයට වැඩිය අල්ලා ගැනීමේ බලයක් ඔබගේ එක් කාරණයක් හරි තියෙනවා. සමහර අයට නැහැ, ගොඩාක් දේවල් සිඳලා ගිහිල්ලා එක කරුණක් දෙකක් මොකක් හරි තියෙනවා. ඒ අය කියනවා හැමදේම මම හැමදේම අතහැරලා තියෙන්නේ. එහෙම කියලා ආයි පොඩ්ඩක් කියනවා. පොඩ්ඩක් ඉතින් තියෙන්නේ අපේ දුව විවාහ වෙනකන් තමයි. ඈ පොඩ්ඩක් ඉතින් තියෙන්නේ මේකයි කියලා කියනවා. එන්නේ වැඩිපුර තියෙන ටිකක්. ඒක එක්කෙනාට ඒක බර වෙලා පවතින දේවල් තියෙනවා. දැන් මාන්නය අධික වුණත් බෑ. උද්දච්චකම අධික වුණත් නිවන් දකින්න බෑ. වීරියත් අධික වුණොත් නිවන් දකින්න බෑ. වීරිය අධික වෙලා නම් නිවන් දකින්න බැරි වෙන අය ලක්ෂයකට එක්කෙනෙක් නෑ. වීරිය මදිකම නිසා නිවන් දකින්න බැරි අය තමයි ඉන්නේ. ඕනෝට වඩා උගත්කම බුද්ධිමත්කම ග්‍රහණය කළොත් ඒකත් මාන්නයක් බවට පත් වෙනවා. ධර්ම සංඛාරයක් බවට පත් වුණු ධර්මයේ වුණත් ඕනෝට වැඩි දැනගෙන මේ කරුණු කියලා ඒකත් ධර්ම සංඛාරයක් බවට පත් වෙනවා. ඒක පිටින් ඉගෙන ගන්න එකන්නේ. මේ සියලු ධර්ම වය ධම්මා සංඛාරා වය වෙනව ෂය වෙනව නැති වෙනව සියලු ධර්ම. තවර අපේ මනසේ තියෙන මොකන්ද? ආකල්ප කොටා. හර වැය වෙන ෂය වෙන ධර්මතාවල ආකල්ප රාශියක් තියෙනවා. ඒකට කියනවා මනස. මනෝ මවාගත් අර්ථිති මවාගෙන හීන බලබල ඉන්නවා. ඔය හැම කෙනෙක්ගේම ජීවිතේ තියෙන හීනය. මේ මගේ නෝනා කියලා හීනයක් මවා ගන්නවා. මේ මගේ මහත්තයා කියලා හීනයක් මවා ගන්නවා. මේ මගේ ඉඩම කියලා හීනයක් මවා ගන්නවා. ඇත්තට හීනයක් නෙමෙයි දෙක. හීනයක්. සමහර වෙලාවට මේ නෝනගේ හිතේවත් නැහැ. මහත්තයා කියන්නේ උනන මහත්තයා හීනයක් මවාගෙන ඉන්නවා මේ වගේ නෝනා කියලා. එහෙම නැත්නම් මහත්තයාගේ හිතේවත් නැහැ. ඒක නෝන හිතේ මවාගෙන ඉන්නවා මේ වගේ මහත්තයා කියලා. සමහර අය දෙන්නම එක වගේ හිත මවාගෙන ඉන්නවා. හරමත් වෙන වෙලාවල් තියෙනවා. එතකොට දැන් මේ ඉඩම මගේ කියලා අපි හිනම වාගෙන ඉන්නවා. නමුත් ඉඩම මහ පොළවේ කිසිම හැඟීමක් නැහැ මේ පිළිබඳව. දැන් අපේ විතරයි හිනේ. ඒ හිනේ මවාගෙන ඉඳලා මේ ඉඩම මං ඉන්න තැනම කියලා තම තමන් ඉනිවස හදා ගන්නකො මේ මං ඉන්න තැනම කී ලක්ෂයක් මං වගේම හින මවාගෙන ඉඳලා මැරෙන්නේ නැද්ද? ලක්ෂයක් නෙමෙයි කෝටි ගණන්. මිනිස්සු මේ ඉඩම මගේ කියලා විවිධ හැඩයෙන් තලයෙන් ගෙවල් හදාගෙන ඉඳලා ඉස්සුමිය යන්නේ. අනුරාධපුර යුගයේ විශාල ජනගහනයක් ඉඳලා තියෙනවා. ඒක හිතා ගන්න පුළුවන් අනුරාධපුර ඔච්චර දියුණු නගරයක් වෙන්නත් හේතුව ඒකයි. මේ කුකුලෙකුට පියාම ඉන්න පුළුවන්ලු ගේකින් ගේකට. දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුවට යනවා. ඒ කියන්නේ ඒ තරම් ළඟින් ළඟින් ගෙවල් තිබුණා කියන එක නේ පැහැදිලි වෙන්නේ. කුකුලෙකුට ගොඩක් දුර පියාම එන්න බෑ. මීටර් 200ක් මීටර් 50ක් විතර. මීටර් 200ක් නෙමෙයි මීටර් 50ක් මීටර් 25ක් විතර තමයි මේ කුකුලෙකුට පියාම එන්න පුළුවන්. ලොකු මීටර් 200ක් දුවන්න බෑ. එහෙනම් ඉතින් කාක් එක්ක එන්නවද? ඒ නිසා මේ පොඩි දුරක් පියාම එන්න පුළුවන්. බොහොම ළඟින් තිබිලා තියෙනවා. හැබැයි ඒ කාලේ අධ්‍යාත්මික දර්ශනයේ තිබ්බය ඍජු බව තිබ්බා. මේ සත්‍යයටපත් වුණාට පස්සේ මුදුන් නොමුදුන් කියන දහම් නොදහම් කියන මට්ටමට එන්නේ නැහැ. ඒ විශ්වාසය දැඩි කර හේතුවෙන් අර තත්වාරෝපණයෙන් අර විත්‍යා දෘෂ්ටික මිනිස්සු තමන්ගේ ආගමද මිනිස්සු බන්දලා තියාගන්නේ තත්වාරෝපණයෙන්. තත්වාරෝපණයෙන් කියලා කියන්නේ නැවත නැවත මනසට කවනවා. බලන්න පුදුම ආශ්චර්යයක් මේ ආගම්කාරයෝ කරන්නේ. ලෝකේ කොහෙවත් නැති දෙයියෙක් ඉන්නවයි කියලා මිනිස්සෙගේ හිතට ඔබවන එක මොනතරම් අසීරු කාරණයක්ද? නමුත් ඒක කරනවා ආගම්කාරයෝ. පත්තේම මිනිස්සන්ට තියෙනවා මේ විලිබිය කියලා එකක්. ඒකත් නැති කරලා ආගම්කාරයන්ට පුළුවන් රෙදි පන්නලා අර අවිද්දවන් නිගණ්ඨනාත පුත්තලා වගේ. ඒ නිසා ආගම්කාරයන්ට ලෝකේ කරන්න බැරි දෙයක් මේ ත්‍රස්තවාදී නිර්මාණය කරන්නේ ආගම්කාරයෝ. ඊටාම අන්ත අසරණ අහිංසක මිනිසු නිර්මාණය කරන්නේ තාගම් වලින්. පරම මිත්‍යා දෘෂ්ටික වැඩ අදහසුත් දෙන්නෙත් ආගම්. දැන් බලන්න ගංගා නම් නදී මේ ගඟෙන් ඇඟ හේදුවම් පෞසෝදනවා කුවාම අර මහා ජනා ගඟ බැහැල පූජනීයත්වේ. පූජනීයත්වෙන් නම් ඒ ගඟේ පිරිසිදුකම රැකගන්න බෑ. ඒක කරන්නේත් නෑ මිනිස්සු. ඈ අරගන්න එපා මේක මේ එහෙමත් නැහැ අදත් ඉන්න මිනිස්සු මිනිහට කොළින් තියාම සුහුණේ නිදාගත්තාම මමත්වේ නැතිනවා කියලා බිම පෙරලෙන්න වෙනකොත් ආගමික පූජාවල් හැටියට කියලා මමත්වේ නැති කරන්න සමහර දේවාලවල ඒ වරම ගන්න ඒ දේවාලේ ඉස්සරහා ස්තූපිය කෑම දාගෙන කණ්ඩෝනලු එතකොට ලු වරම හම්බෙන්නේ මම ශාස්ත්‍ර කියන කට්ටියකින් එම කොහොමද ශාස්ත්‍ර කියන වරම ගත්තේ කියලා ඔල්ල ගුවා ඒ දෙයියන්ගේ ස්තූපිය කෑම දාලා බිම කන්න ඕන කිව්වා. සමහර අයට අත්වලින් නෙමෙයි අර බල්ලු කන වගේ කන්න ඕන කිව්වා. කියන්නේ පහත්ම කරලා නිවට යොම කළාම මමත්වේ නැති වෙනවලු. එහෙම මමත්වයක් නැති වෙන්නේ නැහැ. ඒක මහා විද්‍යාව. අපිත් එක දවසක් අම්මගෙන් කෙනකින් අහුවාම එයා කිව්වා මම ගිහිල්ලා පන්සල්වල තියෙන ඔක්කොම වැසිකිලි ටික හොදලා දෙනවා කිව්වා. මම අහුවා මොකද කියලා. මමත් වෙන්නේ තියෙන්නේ කිව්වලු. ඉතින් මමත් වෙන්නේ තියෙනවා නේද වැසිකිලි හේතුව අමාර මේ පබ්ලිෂ් වැසිකිලි වැඩ කරන නේද මේ මොනසේ ඉක්මනින් නිවන් දකින්න ඕනේ. ඈ ඒ කියන්නේ වැසිකිලි හොදන කට්ටියක් කොහොම හරි නිර්මාණය කරන්නේ අම්ම දැන් ගෘහ සේවිකාව නිර්මාණය කරන මට්ටමට ආමුදුරු බණ ටික කියලා ලස්සනට තියෙනවා. සුවේච්ඡ කීකරු ලද පමණින් සතුටු වන්න අතක් පයක් කපාගෙන ගියත් ඉවසන්න ඒ ඔක්කොම ටික පුරුදු කරලා තියෙනවා. දැන් ඊළඟට ටොයිලට් හොදන මට්ටමටත් මනස දියුණු කරන්නයි හදන්නේ කට්ටිය ලැහැත්ති වෙලා. ඉතින් බුදුහාමුදුරුවෝ හිටියනම් වැඩ හිටියනම් එහෙම ඉතින් මොනවා කියයිද මේ බෞද්ධයන්ගේ අතිමහත් ඥානවන්ත වැඩවලට. ඔර මොඩේ කියන්න හොඳ නැහැ අතිමහත් ඥානවන්ත වැඩ කියලා කියන්න ඕන. ඉතින් ඒ නිසා අපි ආයේ ධර්මයේ දුරස් වුණා. ඒ නිසා ධර්මයේ දකින්න දැන් ඔන්න මාවත තියෙනවා විමසුන්නුවණින් යුක්තව ඒ ධහම දකින්න. තමන් විනිශ්චය කළ යුත්තේ දහමත් තමාවත් නමුත් ගොඩාක් දෙනෙක් දේශනාවන් වල විනිශ්චය සඳහා ඉන්නේ දේශනාවට එන පිරිස එහෙම නැත්නම් දේශකයාණන්ගේ වචන ඕවා විනිශ්චයකට ඇවිල්ලා තමාගේ මතින් තමන් තීරණයක් කරනවා. තමන්ගේ අර ඔළුවේ නිර්මාණය වෙච්ච දේ තුල තානුව ඒකේ හරි හෝ වැරදි හෝ ගුණයක්. මේ ලෝකේ ඕන දෙයක් වැරදි කියලා පැනවුවොත් වැරදි. හරි කියලා පැනවුවොත් හරි. හාමුදුරුවෝ 12න් පස්සේ කන්න තහනම් හොඳ නෑ වැරදි. මේ අද හාමුදුරුවෝ බඩි කින්නෙන් ඉන්න කොච්චර බඩේ දෙවිල්ලාවත් එහෙම කන්න බෑ. කනවනම් හොරෙන් කන්න ඕන. මේන්න කන්න තහනම්. වැරදි කියලා පැනව පුළුසා. ඒ නිසා දැන් පුජ්‍යලයා විනිශ්චය කරන්න එන අය හරි අසරණ වෙනවා. ඒගොල්ල මුලා වෙලා පුජ්‍යලයක් නිසා දහම නැති වෙන එක. පුජ්‍යල විනිශ්චය කරගන්න එපා. තමාව විනිශ්චය කරගන්න. කවුරුත් සිත රිදවනවට කැමති නෑ. ඔයගොල්ලෝ කවුරුත් සිත රිදවනවට කැමති නෑ. මම ඔය කැස්සට දොස් කියපු නිසාම මෙතෙන්ට කීප දෙනෙක් නැවිත් සිටියයි කියන එක මම දන්නවා. කැස්සට බලලම ඉන්නේ නෑ. වැඩේ ඒගොල්ලෝ දෙකට මේ බැනපු නිසා රිදුනා. රිදිච්ච නිසා එන්නේ ඒගොල්ලෝ මේ මා බැන්නා. සමහර අය හිතාගෙන නැත් ඉන්නෝ මේ අපි හාමුදුරන්ට වඩා ලොකු අය. අපි ජීවත් අපි තමයි හාමුදුරුවෝ ජීවත් කරවන්නේ කියලා. ඒ වැරදි හැඟීම. හාමුදුරුවන්ගේ විශාල සර්විස් එකක් තියෙනවා. වහන්සේලා මේ පිනට කන්නේ. විශාල සර්විස් එකක් මේ සමාජයට කරනවා. සේවයක් කරනවා. නීතිඥයෙක් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් කරන සර්විස් එකක් දෙනවා. ඒකට වැලියු එකක් තියෙනවා, අගයක් තියෙනවා. මනෝවෛද්‍යවරයෙක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. ඒක මුදල් වලට එහා ගියපු දෙයක්. ඒක මුදලින් කරන කිසිම සමාගමකට ගන්න බැරි දෙයක් අපි කරනවා. ඒ නිසා එහෙම සංකල්පයක් තියෙනවා නම් ඒක ඒ මිනිස්සෙක තියෙන දුර්වලකම. අපෙන් හාමුදුරු වෘත්තිය පෙන්නේ කියලා එහෙම දෙයක් නැහැ. ඒ නිසා හොඳම දේ තමයි තමන් විනිශ්චය කරගන්න ඕන. අර මුලින් කිව්ව තමන්ට කවුරුවත් බනින්නවට අකමැති කියලා. නමුත් මම කුඩා කාලේ පරේක්ෂණයක් කරලා තියෙනවා, සල්ලි දීලා බනවගෙන. සල්ලි දීලා බනවගෙන පරේක්ෂණය කළා. මේ කොහොමද බනිනකොට මගේ හිත ක්‍රියාත්මක වෙන්නේ, ආවඩක් වෙන්නේ කියලා. ඒ පුදුම චරිතයක්. සාමාන්‍යයෙන් අපිට කඩේක වේවා, පුජ්‍යලේක වේවා, යාළුවෙක් වේවා, කපටිකමක් හරි වංචාවක් හරි කරනකොට මම එදා ඉඳලා කරපු දේ තමයි රැවටුණා වගේ, නොදන්නවා වගේ ඉන්නවා. සමහර වෙලාවට මම ඒක දිහා ඉත බලාගෙන ඉන්නවා. මෙයා හරි දැන් ඊළඟට මොන බොරුවද කියන්නේ, ඊළඟට කොහොමද මේ බොරු අර බොරුවෙන් වහන්නේ. එහෙනම් මේ ඔක්කොම බලාගෙන ඉඳලා ඉවරලා අපිට ලොකු දැනුමක් ගන්නවා කොහොමද මිනිස්සේ වංචාවක් කරන්නේ, කපුටිකමක් කරන්නේ කියලා. එතකොට එයා කොහොම, මම දන්නවා මේ කපුටිකම තුලදී මට ආලාභයක් වෙන්නේ පොඩි මුදලක්. ඒ වුණාට මම පන්ති එකට ගියොත් මම ගෙවන්න එපා සෑහෙන ගාණක්, මනෝවිද්‍යාත්මක පන්තියක්. ඉතින් මට මේ ගාණ ලාභ වුණාට කමන්නේ, මම විශාල දැනුමක් මෙතනින් ලබා ගන්නවා, බුද්ධයක් ලබා ගන්නවා, මේ සමාජ ස්වභාවයක් ඉගෙන ගන්නවා. ඒ වගේම තමන්ගේ සිත දිහත් එහෙමයි. මොන හරි දෙයක් ආවම මම ඒකට හේතු දකිනවා. මේ සිතේ රිදුම තියෙන්නේ කොහොමද? මේ හිතේ රිදුම හදා ගන්න තියෙන වැඩපිළිවෙල මොකන්ද? මේ සිත රිදුනේ ඇයි මෙහෙම? මොකද්ද මල් ළඟ තිබිච්ච දෝෂය? දැන් මිනිස්සෙක් මෙහෙම අතට ගහුවට තරහා යන්නේ නැහැ නේද? නමුත් මෙතන තුවාලයක් තිබ්බොත් රිදෙනවා වැඩි. එතකොට මගේ ඒ තුවාලේ කොහොමද හැදුනේ එතන? එහෙම රිදෙන්න. ඒකයි මනුෂ්‍ය සිත කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ අර හැම ගහපු ගවෙක් වගේ කියලා. හැම තිස්සෙම වේදනා විඳින්නම සෑදිච්ච මනසක් තියෙන්නේ. කොහෙන් කොනිත් ඇයිද රිදෙයිද කියලා කියන්න බෑ. කවුරු රිදවයිද කියලා කියන්න බෑ. හරි බයෙන් ඉන්න සිද්ධ වෙන්නේ. නේද? දැන් ඕනම මේ තියෙන ඕනම මනසක් කියලා රිදවන්න පුළුවන්. මම මේ දැන් ලැහැත් වෙන්න රිදවන්නයි ඔබ කියලා රිද්දන්න පුළුවන්. ඒකට හේතුව අපි දෘෂ්ටිගතව ඉන්නේ. අපගේ දෘෂ්ටිය මමයි, මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නකොට එතෙන්ට බැන්නහම මහා පුදුම දුකක් සංවේගයක් එන්නේ. තමන්ගේ ලෝකයට තමන් මවාගත්ත දෙයට අපි කරන්න ඕන ඒ රිදෙන තරමට අපේ ලෝකේ අපි අඳුන ගන්න ඕන. අපි මගේ කියලා විද්‍යාත්මකව අල්ලගත්ත දේවල් අපි අතහරින්න ඕන. ඒ තරමට අතහරින්න ඕන. අතහරින තරමට රිදුම නැති වෙනවා. ප්‍රේමතෝ ජායති සෝකෝ. මේවා ඇලුම් කරන දේවල් තමයි ශෝකේ උපදවන්නේ. එහෙම නැති දේවල් ශෝකය ගැන දෙන්නේ නැහැ. මමයි කියලා සම්මත කරගත්ත වචන ටිකට තමයි අපි කම්පණය වෙන්නේ. එහෙම නැතුව අපිට කම්පනයක් නැහැ. සංඥා උපාදානය තුලයි කම්පණය ඇති වෙන්නේ. උපාදාන නිරෝධය තන කම්පනයක් නැහැ. එහෙනම් ඉතින් අපිට ඕන රහතන් වහන්සේ කෙනෙකුට ඕන ඉතින් ඕන දෙයක් වෙද්දෙන් කියලා හුලගෙන ඉන්න පුළුවන්. අවිද්‍යාවත් එකයි, විද්‍යාවත් එකයි, ජාතිය නැති වුණත් එකයි, ආගම නැති වුණත් එකයි, සංස්කෘතිය නැති වුණත් එකයි, නීතියක් නැහැ, මොකක්වත් පිළිවෙතක් නැහැ, මොකක්වත් නැහැ කියලා තින්න පුළුවන්. එතකොට මේක සම්මුති න්‍යාය වෙනමයි. සම්මුති න්‍යාය දර්ශනය ජීවිතයේ වෙමනවා. දැන් සතෙක් පුඤ්ජලයක ආත්මයක් කවුරුවක්වත් නැහැ කියලා අර ඔළුව නරක් වෙච්ච මිනිස්සු වගේ පාරේ වෙදින්නේ නැහනේ. ඒක තමයි අපේ මේ වරදවාගත්ත ශ්‍රී ලාංකික ධර්මයේ තුල සිද්ධ වුනේ. අර අධ්‍යාත්මික දර්ශනය බාහිරින් ක්‍රියාත්මක කරන්න ගියා. ඊට පස්සේ හිඟන්නොයි පිස්සොයි මානසික මේ ආතතියට පාත්‍ර වෙච්ච මිනිස්සු නිර්මාණය වුණා. විසාකා මහෝපාසිකාව කිසිවක් අල්ලගෙන නැහැ අධ්‍යාත්මිකව. යා දර්ශනේ නොඅල්ලා ඉන්න දෘෂ්ටි වලින් නිදහස් වූ ඒ මෛත්‍රී විහරණය නැමැති උත්තරීතරත්වයයි ලබා සිටියා. නමුත් ඇය හොඳට රූපලාවන්‍ය කළා, රූප රාජිනියක් වුණා, මහලයට පළඳනා පළඳා බොහොම ලස්සන සොඳුරු ජීවිතයක් ගත කළා. දරුවෝ ගණනාවක් බිහි කළා, විශාල සමාජ සේවා කටයුතු රාශියක් සිද්ධ කළා, ශාල මෙහෙවරවල් ගොඩක් කළා. මොන අධ්‍යාත්මික දර්ශනය බාහිර පිළිවෙතක් කර ගැනීම, විශේෂයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ බාහිර පිළිවෙතක් කර ගැනීම තමයි බෞද්ධයාගේ විනාශයේ ලක්ෂණය. මධ්‍යම ප්‍රතිපදාව මේ බාහිර පිළිවෙතක් කරගන්න බෑනේ. පාංගෙඩියක් ගෙනලා භාගයක් කන්න කියන්නේද මධ්‍යම ප්‍රතිපදාව කියලා? ඈ කාර් එක යනකොට රෝද හතරේ යන්නද දෙකෙන් යන්න කියන්නේද? ඈ මෙට්ටේ දවසක් බුදියලා බිම දවසක් බුදියන්නද මන්තිය ප්‍රතිපදාව එන්නේ? නැත්නම් බෙට්ටෙන් භාගයක් කපල බුදියන්නද? ඈ කෑම කනකොට භාගෙට ගන්නද? කොහොමද මන්තිය ප්‍රතිපදාව හදන්නේ? භෞතික ජීවිතේ මට කියලා දෙන්නේ. ඈ ඉතින් මධ්‍යම ප්‍රතිපදාව හරියට නම් දැන් ලෝකේ තියෙනවනේ මේ කෝටි 10 15 වාහන. ඒක මධ්‍යම ප්‍රතිපදාව වාහනයක් පාවිච්චි කරන්න නම් කෝටි 7000කවත් වාහනයක් ගන්න ඕනේ. ඒක මහා හරි අඥාන මූල කතාව. කොහොම සමාජගත කළාද කියලා හිතන්නවත් බෑ. මේ ආරස්සයක මාර්ගයත් තුළ මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන මජ්ඣිමා ප්‍රතිපදා. මජ්ඣිමා ප්‍රතිපදා කියන එකෙන් අදහස් වෙන්නේ අර දෙකම මිශ්‍ර කරගෙන යන ප්‍රතිපදාවක් නෙමෙයිනේ. ඒ මේ දෙකෙන්ම නිදහස් වූ දර්ශනය. ඒ දෙකෙන්ම තොර කියන එකයි ඒ මධ්‍යම කියන අදහස් කරන්නේ. ඒ දෙකෙන්ම නිදහස්, ඒ දෙකෙන්ම වෙන්නු වාද මධ්‍යම ප්‍රතිපදාව. එහෙම නැත්නම් ඒ දෙකටම මැදින් කියලා ඒ දෙකේම තියෙන ඒවා ස්පර්ශ කරන්න ගියොත් එහෙම මේ මිශ්‍ර ප්‍රතිපදාව බාඩපත්ය. මිනිස්සෙකුට ජීවිතේ අත්හරින ගොඩක් දේවල් නැහැ. තියෙන්නේ දුකයි සැපයි අත්හරින්න විතරයි. ඕක කරගන්න බැරුව නේ දුක් වෙන්නේ. එම් මේ දේශනා මොනතරම් කිව්වත්, ඊටාම කැටිම සරල සිද්ධාන්තය ඕකයි. මේ මිනිස්සයාට රාත්‍රියයි දහවලයි ඉක්මවා දකින්න බැරිකම මේ තියෙන්නේ. ඇති නැති ස්වභාවයේ ඉක්මවා දකින්න බෑ. යමක් ඇතේ කියලා රැඳෙනව, වරකායි නැතේ කියලා රැඳෙනව. ඒකයි. ඇති නැති ස්වභාවයේ ඉක්මවන්න පුළුවන් නම් හරි. මනසෙන් හැමතිස්සෙම නැවත නැවත ඇලීම් තත්ත්‍රාභිනන්දනි. බුදුරජාණන් වහන්සේ අතහරින්න උත්සාහ කරේ හොඳයි කියන සංකල්පය විතරක් නෙමෙයි, නරකයි කියන සංකල්පෙත් අතහැරියා. මොකද නරකයි කියන දේ අල්ලන්නේ තණ්හාවෙන්, දෘෂ්ටියෙන්. නරකයි කියන්නේ දෘෂ්ටියක්, පිළිකුල් කියන්නේ දෘෂ්ටියක්. කෙනෙකුගේ දෘෂ්ටිය නැති වුණාට පස්සේ ඕනම් පිළිකුලුත් නැහැ. ඒ පිළිකුල් ඊටම වැඩසටහන් වල කරනවා. ඒගොල්ලෝ මේ පිළිකුල් කියන දෘෂ්ටි ඒගොල්ලන්ගෙන් ඈත් වෙලා. නගර සභාවේ පුජ්‍යලේ දවසක් ඔය කානුවක බහැලා වැඩ කරන එකක් මම දැක්කා. ඇත්ත වශයෙන්ම මට හිතෙනවා මේ මිනිස්සුද කියලා. ඒ ඊටම මේ අපිරිසුදුම ඒ කානුව ඇතුළට බහැලා සවල් වලින් එළියට ඒ කුණු අරගෙන දානකොට මට හිතෙනවා මේ මිනිස්සයා කීයක් දුන්නත් මිනිස්සෙක් මේක බහිනවද. මං කිව්වා මේ වගේ මිනිස්සු ඇත්ත වශයෙන් මේ වගේ දේවල් වල බස්සන්න හොඳ නෑ කියලා මට අදහසක් පහළ වුණා. මේවට යන්ත්‍රෝපකරණ බිහි කරන්න ඕන. කුණු කාණු වල මිනිස්සු බස්සලා අර කුණු එළියට දාන්න හොඳ නෑ. ඒ මිනිස්සුන්ට විස බීජ කියලා මිනිස්සු මැරෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සේ වෙලා කරන විදියට මට හිතෙනවා මේ මිනිස්සය මිනිස්සෙක්ද කියලා. මේ ලොච්චර ලෝකෙ දිනුනෙන්නේ පොඩි බකෝ යන්ත්‍රය මේ තියෙනවනේ ඔය මිනිස්සු වඩට ගන්න. ඒ වගේ මිනිස්සුක පිළිකුල නැති කළා නෑ. ඒ දෘෂ්ටි මායාවල් වල කොච්චර වෙනස් වුණත් නැහැ. දෘෂ්ටි මොනවා නෝ මොන විදියෙ පෙරලෙලා දෘෂ්ටියකට ආවට වැඩක් නැහැ. සියලු දෘෂ්ටියන් වලින් නිදහස් වෙන දෘෂ්ටියක ඉන්නවයි කියලා තමන්ට දැනෙන්නේ කොහමද? දෘෂ්ටියක ඉන්නකොට තමන්ට දැනෙන්නේ තමන්ට ඒ දෘෂ්ටිය තියෙනවා පේනවා කියලා තමන්ට දැනෙනවා. ලබු ගෙඩියක් ඇතුලේ එක මුං ඇටයක් හරි තිබ්බොත් හොල්ලනකොට සද්දයක් ඇහෙනවනේ කට කට ගාලා. මනස ඇතුළේත් එක දෘෂ්ටියක් හරි තියෙන මොන මොකද හිතෙන්නේ? ඒක දැනෙනවා තමන්ට. වේදනාත්මකව දැනෙනවා, සංඥාත්මකව දැනෙනවා, රූපාත්මකව දැනෙනවා, බරක් හැටියට දැනෙනවා. ස්වල්ප හෝ විශාල හෝ දෙයක් තියෙනකොට එතකොට දෘෂ්ටියෙන් නිදහස් වීම සඳහා මොකද කරන්න? අතහැර යන්න ඕන. අතහරිනවා කියන්නේ මොකද්ද? ඔබ දන්නවද? ඔබ දන්නේ අතහැරීම කියන්නේ මොකද්ද කියලා? ඔබ දන්නේ ගැටීම පමණයි. ඔබ අතහරිනවා කියලා කරන්නේ ගැටෙන එක. අතහැරීම කියන්නේ මොකද්ද? උභවන්තයෙන් සියලු අන්ත වලින් අතහැරෙන්න ඕන. ඒකාන්තයෙන් අනිත්‍යන්තයට පැනලා අනිත්‍යන්තය අතහරින්න නෙමෙයි කරන්න ඕන. දැන් අපි ඔබට කිව්වහම මේ ශාලාවේ ඉඳලා බටහිර දිශාව බලන්න කියලා කිව්වොත් එimhe ඔබ නැගෙනහිර දිශාවට ගිහිල්ලා හැරිලා මේ පැත්ත බලනවා. බැලුවාම ඔන බටහිර දිශාව පේනවා. නැගෙනහිර දිශාව බලන්න කියලා කිව්වහම එයාට ඉතින් අර වෙන දැනුමක් ක්‍රමයක් නැහනේ. එයා බටහිර දිශාවට ගිහිල්ලා ඉවරලා නැගෙනහිර දිශාව බලනවා. එතකොට බටහිර දිශාව වැහෙනවා. ඔන්න ඕකයි වෙන්නේ. සුඛාන්තයට යනවා, දුක්ඛාන්තයට යනවා, මධ්‍යාන්තවලට එනවා. එයා පුජ්‍යලත්වයක්ම ආනවන දෘෂ්ටිය මතම කැරකෙන කෙනෙක් බවට පත් වෙනවා. කැර ගිරව කූඩුවේ කැරගෙනා වගේ තමයි. මටි කැරකි කැරකි හිටියත් එකම තැන. මං දවසක් කූඹියෙක්ව දුවනවා දැක්ක. ලොකු බකට් එකක් තිබ්බා. ඒ බකට් එකේ උදේ මං දැක්ක කූඹියෙක් මෙහෙම බකට් එක වටේ ඇවිදින්න පටන් ගත්තා. ඒ කූඹිය බොහෝම වේගෙන් ලොකු ගමනක් යනවා. අපි දානෙටත් ගිහිල්ලා දැන් පය දෙකක් විතර වෙනවා. දැන් මේ කූඹිය ඒත් අධික වේගෙන් යනවා. හයිද අර බකට් එකේ රවුම වටේ තමයි ඔච්චර වේගෙන් ගියත් කූඹේ යන්නේ. එයා පොඩි නිසා එයාට මේකේ වලල්ල රවුම මුකුත් තේරෙන්නේ නැහැ. එයා යනවා. ඉතින් මිනිස්සයත් එහෙමයි. ඔය කොච්චර වේගෙන් දුවගෙන ගියත් එක තැන කරකෙන්නේ දුගයි සපයි බිඳින්නේ. ඉන්ද්‍රිය වටේ තමයි කැරකෙන්නේ. ඒක පරමාර්ථ දර්ශනය. දැන් අපි ඒක ගැන කලකිරිලා මේ අධෛර්යමත් මනසක් ඇති කරගන්න නෙමෙයි තියෙන්නේ. එහෙම ආවොත් එහෙම මේ අපි හිතන්නේ සිල්වත්කම කියලාම හිතන්නේ අපේ අය තාමත් ගස් යට ඉන්න ඉරිච්ච සිවුරු ඇඳගෙන ඉන්න මේ ලෞකික මිනිස්සුන් භාවිතා කරන කිසිම අංගෝපාංගයක් භාවිතා නොකරන ගස් ගෙඩි කාගෙන ඉන්න බලාගත් අතේ බලාගෙන හොයේ ඉන්න කෙනෙක්. ඒ අයිට කියන්නේ සිල්වන්තය කියලා නේ, මන්ද බුද්ධිකයෝ කියලා. ඈ ඉන්න පළ හදා ගන්න දන්නේ නැතුව, ඉරිච්ච සිවුර හදා ගන්න දන්නේ නැතුව, ඈ නවින උපාංගයක් පාවිච්චි කරන්න දන්නේ නැතුව ඈ රේඩියෝ එකක් ඔන් ඔෆ් කරගන්න බැරි මිනිස්සු ඉන්න ඕන කරා. මේකට කියන්නේ මන්ද බුද්ධිය කම කියලා, සිල්හත් කම නෙවෙයි. මේ බෞද්ධ සමාජය තුළ ඒ කියන්නේ කාලගන්න මිනිස්සු බිහි වෙන්නේ හේතුව. අපි අගේ කරන්න ඕන නිර්මාණශීලී වැඩි කුසලතා තියෙන ලස්සනට ආඳින පළඳින දියුණු වෙන මානසික සුවයෙන් සතුටෙන් ඉන්න, ආර්ථික සංවර්ධනයෙන් සතුටෙන් ජීවිතය පෝෂණය කරගන්න මනාලෙස අභිමානවත් ජීවිත ගත කරන අය. ආමඳුර කෙනෙක් උනන් දකින්න ඕන එතෙන්ද. ඒ විදිහට දකින්න. ඒ කියන්නේ අපේ අදහසක් තියෙනවා මේ තියෙන දේවල් වලට අපි පුළුවන් තරම් වෛර කරන්න ඕන. එතකොට තමයි ආසාව නැති වෙන්නේ කියලා. ඒකයි මම කිව්වේ ඔබ අතහරින්න දන්නේ, ඔබ දන්නේ වෛර කරන්න. ඒකනේ මේ නිවන නැත්තේ මේ හාමුදුරුන්ටත් ගියන්නත් කවුරුවත් නැහැ. අපි අපේ දායකයෝ ටික වෛර කරනවා. ඒක මිනිස්සෙක් හිටනෝ බණ අහපු කෙනෙක් පොඩි කාලේ ඉඳලම ඒ මිනිස්සෙක කතා තමයි මම ගියක් හැදුවේ නෑ. මම ඇයි ගියේ හැදුවේ නැත්තේ? මට තණ්හාව ඇති වෙයි කියලා. දැන් මම දැන් ඉන්න ගේ කොච්චරද කියලා? මුළු ගේටම තියෙන කාමර දෙකයි. එකක් කුස්සිය ගෙවුවා, අනිත් එක නිදාගන්න ගෙවුවා. ඒ නිසා අතහැරීම දන්නේ එවෙසු යංගිසි දෙයකට හැම වස්තු වලට වෛර කරන්න තමයි අවසානයේ අපි පුරුදු කරලා තියෙන්නේ. අතහැරීම කියන එක ඇති කරලා කොහොම හරි පුරුදු කලාවේ වෛර කරන්න මේ දේවල් වලට. ඒ විතරක් නෙමෙයි තමන්ගේ ජීවිතයට වෛර කරන්න. ඒසක් නිතරම මතක තියාගන්න ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් ඔබ ආකල්ප මාරු කරන්න එපා. ආකල්ප වලින් නිදහස් වෙන්න. දෘෂ්ටි මාරු කරන්න එපා. දෘෂ්ටි වලින් නිදහස් වෙන්න. ඒකයි වීර්යය. දැන් ඔබට උසස් චින්තනයක් ඇති වෙනවා ඇති. කොතනින්ද මේ වීර්යය සහ මේ බලය මා ඇති කරගන්න ඕන කියලා. මේකට බලයක් ඕන. නෙවැරදි විදියට සකසන ලද බලයක්. මේකට ගමනක් තියෙනවා. නෙවැරදි විදියට සකසන ලද ගමනක්. මේක දැක්මක් තියෙනවා. නෙවැරදි විදියට සකසන ලද දැක්මක්. ඒ වීර්යය, ඒ බලය, ඒ ශක්තිය ඕනමයි. මුලින්ම මොකද්ද මේ කියන්නේ කියලා තේරුම් කර ගැනීම සඳහා ඔබ බලය යොදන්න ඕන. ක්‍රියාවලියකට බලය යොදන්න බලාගෙන ඉන්න එපා. ගොඩාක් දෙනෙක් හිතාගෙන අඳුරු දේශනාව ඉවර වුණාට පස්සේ කොයිව හරි සිහිය තියාගන්න ගියාවේ. වැඩක් අපිට දෙවි. ඒ කොච්චර කිව්වත් ගිහිල්ලා අවසානයේ මොකක් හරි වැඩක් දෙයි අපි එතකොට ඒක කරනවා. එහෙම වැඩක් දෙන්නේ නැහැ. මේ මනුෂ්‍ය ජීවිතය තුළ කරන කියන වැඩව අතර තියෙන ප්‍රශ්න ගැටලු ටික විසඳා ගැනීම තමයි අපිට කරන්න තියෙන්නේ. මානසික පද්ධතිය තුළ. ඔබ මමයි කියලා ඔබට හැඟෙන හැඟීම උත්තරීතරයි කියලා ඔබ සිතන තුරු ඔබ මෝඩේ. ඔබ මමයි කියලා දැනෙන හැඟීම උත්තරීතරයි කියලා හිතන තහක්කල් ඔබ මාරේක් මොඩේක් මාර දික්ටි ගතන්නුතේ මාර දෘෂ්ටියක් ගත්ත කෙනෙක්. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් කියලා ගන්න කෙනාම අර කින්නු සත්වෝති පච්චේසි මාර දික්ටි ගතන්නුතේ මම සත්වයෙක් කියලා ගන්න තැනම මාර දෘෂ්ටියක් අරගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මාර මිනිස්සු තමයි. මාරයේගේ පුත්‍රයෝ, මාරයේගේ පුත්‍රයෝ පරිවර්තනය වෙන්න ඕන බුදුහාමුදුරුවන්ගේ පුත්‍රයෝ දියණියෝ හැටියට. මාර දියණියෝ, මාර පුත්‍රයෝ තියෙන. ඒ නිසා බුදුන් මිනිස්සුත් එක්ක වැඩ කරනකොට හරි පරිස්සමෙන් අපි වැඩ කරන්නත් ඕන, කරුණු කියන්නත් ඕන. ඒකට හේතුව මාරු පුත්‍රයෝ. ඒගොල්ලන්ගේ පදනමට පහර වැදෙනකොට කකියනවා, වේදනාව තියෙනවා. බුද්ධ පුත්‍රයෙකුට රිදුම් නැහැ. ඇයි රිදුම් නැත්තේ? දෘෂ්ටි නැහැනේ. ඒකයි රිදුම් නැත්තේ, දෘෂ්ටි නැහැ. එහෙමනම් ඉතින් ජීවිතේ කළමනාකරණයක් නැති ජීවිතයකුත් නෙමෙයි. රිදුම් නැත්තේ අධ්‍යාත්මික ජීවිතේට. ඒක බාහිර කර්ම වේදයක් තියෙනවා. බාහිර නාහයට ගඳ සුවඳ දැනෙනවා. එහෙනම් ඉතින් ගඳ ගහ ගහ ඉන්නත් පුළුවන්. එහෙම වෑ. ශරීරයට දාඩිය දැනෙනවා. ඒ නිසා ෆෑන් එකක් පාවිච්චි කරනවා. ආන්න දැක්කනේ තණ්හාව තියෙනවා. ෆෑන් එකක් දාගත්ත මමංකාරය තියෙනවා. කුසට බඩගින්න දැනෙනවා. කුසට ආහාර ටිකක් මොනවා මේ කන වළඳනවා. පිපාසයට පැන් ටිකක් පළඳන ලෝතර බුදුහාමුදුරු පිරිනුවම් පාන මොහොතේ නේද ආනන්දේ මට පිපාසයි වතුර ටිකක් ගේන්න කිව්වේ. අර ඉන්දියාවේ තාමත් තියෙන කරත්ත පාර ගිහපු තැන, මාවතක් තිබුණ තැන, එතන මේ වතුර බොර වෙලා තිබුණා කියලා කියනවා. එක දර්ශන ඥානයක්, ඥාන දස්සන. සබ්බේ සංඛාර අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දිත දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. ඔන්න නිර්වාණය කියලා ඉවරයි ඔක්කොම ටික. සබ්බේ සංඛාර අනිච්ඡාති කියලා දකින්න මොකද අනිත්‍යයි කියපු ගමන් අපි ආයෙත් පේන්නේ මේ මලබුණු කැඩෙනවා බිඳෙනවා වෙනස් වෙනවා නෑ. සියලු සංස්කාරක ධර්ම නිත්‍ය කරගන්න එපා. නිත්‍ය නොකරගෙන දකින්න. දැන් ඔයා ඕගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකද? ඔයාත් නිත්‍ය කරගෙන දකින්න හැමතිස්සෙම. නිත්‍ය කරගෙන කියන්නේ මොනම හරි නියමයකට, දෘෂ්ටියකට, සංකල්පයකට පාත්‍ර වී දකිනකොට ඒකට අපි කියනවා නියම කරගෙන දකිනවා. කිසිම දෘෂ්ටියකට, සංකල්පයකට පාත්‍ර නොවී දකින්න එකට කියනවා අනිත්‍යව දකින්නවා කියලා. විතා බරපතල එක සරල වචන වලින් කිව්ව බොහොම ඉක්මනින් තේරෙන්නේ නැහැ, පැහැදිලිනේ. එතකොට ඔය විදිහට සබ්බේ සංඛාර අනිච්ඡාදී යදාපඤ්ඤාය පස්සති ඒක ගැඹුරු ඥානෙම දකින්න. යදාපඤ්ඤාය ගැඹුරුම ප්‍රඥාව දර්ශනයෙන් දැන් මෙවත්තන්ට මේ කැහුනේ මේ මතු පිට ඥානයට. ඔක ගැඹුරුම ඥාන දර්ශනයේ බවට පත් වෙන්නේ යදා ප්‍රඥාවෙන් දකින්න, යටිසිතෙන්ම දකින්න, අධ්‍යාත්මික නුවණින්ම දකින්න. ඒසමකෝ විසුද්ධිය. ඒක තමයි විසුද්ධි මාර්ගය. අතනින් මිඳති දුක්ඛ. ඒක තමයි දුකින් අත මිදීම. ඒ නිර්වාණය. මේ සංස්කාරකයෝ හැම වෙලාවෙම නිත්‍ය කොට දකින්න එක, ඒ කියන්නේ පිළිකුල් කොට දකින්න එක, මේවයි පයි කියලා දකින්න එක, දෘෂ්ටිගතව දකින්න එක, ඊටාම වැරදි දෙයක්. දැන් දේවුරම් මහ විහාර කියන්නේ හරි සොඳුරු තැනක් වෙනතුනේ. බුදු කාලේ ආරාම හැම එකක්ම හරි ලස්සන තැන්. මල් උද්‍යාන. හොද්දට ගිලන්හල් තිබ්බා, පෑන් තටාක තිබ්බා. අද හිටියනම් බුදුහාමුදුර අපේ අය හිතාගෙන ඉන්නේ මේ පාරේ මේ කොහේ කොහේ හරි වැඩි අපිට මේ කඩෙන් ආප්පයක් අරන් පූජා කරන්න කියලා. අද හිටියනම් පාප වහන්සේට වඩා ඉහළ තත්ත්වයක් තියෙනවා. උන්වහන්සේ ජනතාව මැදට ඉන්නේ වීදුරු කුටියක. රටකට ගියොත් ජනාධිපති ආරක්ෂාව ඊටත් වැඩි ආරක්ෂාවක් හම්බ වෙනවා. ඒකට උදාහරණේ ලංකාවට සර්වඥ ධාතු ගෙනාවාම සර්වඥ ධාතු වලට ඔහොමනම් ඇත්තට බුදුහාමුදුරු වැඩි නෑ මොකද වෙන්නේ. එතකොට අපේ අය කියයි අන්න බුදු උනාලු කෙලස් නැහැලු යන්නේ වෙඩි නොදින කාර් එකේ හෙලිකොප්ටරේ යන්නේ මොකද මේ අපි මේ ජෝන් අයියා වගේ බැරි මොකද අමුණයක් ගහම් පාරේ අවිදගෙන යන්න කියලා ආයෙනේ. ඒක තමයි මේ ලංකාවේ ඉන්න මෝඩ බෞද්ධයන්ගේ තියෙන චින්තනය. ඔබ හිතන්නේ ඒක වෙන්නේ නැද්ද? අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේට ඒ ගරු සත්කාර තියෙනවා. අපි බුද්ධිමත් ජනතාව හැටියට අපි ඒකාන්තයෙන් කියන ඒ ආරක්ෂාව හොඳයි. එහෙම ආරක්ෂා වෙන්න ඕනේ. වෙන ආරක්ෂාවක් දිය යුතුයි. මෝඩ ජනයා විතරක් කියයි අන්න කෙලස් තියෙනවා රයාට. අර තියෙන්නේ තණ්හාව. තණ්හාව නැත්තම් මොකටද ගාඩ් එක? ඔය මරණ බය. ඈ මරණ බය නැත්තම් මොකටද ගාඩ් එක කියලා හයි. මේ මරණ බය නැති ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලෝකෙ බිහි වෙනවා. හරි දුර්ලභයි. ඒ නිසාම රැක ගන්න ඕනේ. ඒ නිසාම රැක ගන්න ඕනේ. ආරක්ෂා කර ගන්න ඕනේ. ඉදප්තන බුදුවරු බුදු වුණා කියලා ඉවරලා එහෙම ඉන්නේ. උන්වහන්සේලා අදිෂ්ඨානයක් ඇති කරගෙන මිනිසුන්ට ධර්ම අවබෝධය කිරීමට මේ අදිෂ්ඨානයක් කරනවා. මම ගෝලියෝ බිහි කළා, ගෝලයන්ගේ ගෝලියෝ බිහි කළා, මේ ශාසනය පවතිනවා මට දකින්න ඕන කියලා අදිෂ්ඨාන කරනවා. දැන් ඔය ඇත්ත මතක තියාගන්න, හිඟන මානසිකත්වයක් ඇති කර ගැනීමක් නෙමෙයි නිවන් දකින්නවා කියන්නේ. සියලු දෘෂ්ටි වලින් නිදහස් වීම. මම මේ බරපතල වචන ටික පාවිච්චි කරන්නේ ඕව ටිකක් දැනින්න සමාජයට. මගේ තරහ නැහැ. මම මේක ටච් කරලා කියනවා ටිකක් දැනෙන මොකද ඇවිස්සෙනවනේ. එතකොට ඇවිස්සුනාම නෙමෙයි දිහා බලන්නේ. නැත්නම් මගේ මේ තරහ පිට කරගන්නව නෙමෙයි. මොකද මට මේක දැනින්න කියන්න උමනාවක් වෙලා තියෙනවා. ඒකයි අතිසයින් සම්භාවනීය වචන ටිකක් කියලා මොනවා හරි කිව්වොත් අනිවාර්යෙන් මිනිස්සුන්ට නිින්ද යනවා. මේ ඇවිස්සෙන වචන කියන නිසා තමයි පොඩි අවදිමත් බවක් තියෙන්නේ. දැන් පින්නතුන් පැහැදිලි. නිතරම අනුශාසන අහන්න, ඒ අහන වේගයටම පරිශ්‍රණය කරන්න, හොඳට කරුණ තේරුම් ගන්න. ඔබ තේරුම් අරගෙන තියෙනවා නම් ඒ කරුණ ඔස්සේ නිරන්තර විමර්ශනයේ යෙදෙන්න, විමර්ශනයේ යෙදෙනෙහි වරදිනෝ වරදිනෙහි ඔබ නැවත ඒව හදා ගන්නෝ, නැවත හදා ගන්නකොට වරදිනෝ, නැවත අලුතෙන් හැදෙනෝ. එහෙම හැදිලා හැදිලා අපි සියලු වරදවල් ඉක්මවා යන, සියලු දෘෂ්ටි ඉක්මවා යන ගුණයට අපි පාත්‍ර වෙනවා. සියලු වරදවල් කියලා කියන්නේ නිර්වාණ ධර්මයේ ගාමී ගමනේදී ලෝක සම්මතයේ හරි වැරදි නෙමෙයි මෙතෙන්දි බලපාන්නේ. අපි දෘෂ්ටියකට ආකල්පයකට ගොනු වෙන ගත වෙන හැම අවස්ථාවකම අර දෘෂ්ටි විසුද්ධියට වරදක්. තේරුණානේ? භෞතික ලෝකෙට වරදක් නැහැ ඒකේ. දෘෂ්ටි විසුද්ධියට නිර්වාණයට වරදක් හොයනවා දැන් මෙතෙන්දි. එසම බාහිර ලෝකයට වරදක් නැති මිනිස්සෙක් වෙලා මදි නිවනට වරදක් නොමැති මට්ටමට ඔබේ මනස ගොඩනගනවා. ඒ ගොඩනැගීමෙන් තමයි ඔබට මේ ශාන්තිය අවබෝධ කරගන්න හැකියාව තියෙන්නේ. ඔයත්න්ට ඒ භාග්‍ය වාසනාව දිව්‍ය ශක්තිය මේ වසර තුළම සම්බුද්ධ දර්ශනය අයිති කරගන්නට ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. තෙරුවන් සරණයි.